නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සොම්ප බුද්ධං පබුඤ්ජන්තේ සදා ගෝතම ශාවකාන් යේසං දිවාචරන්තෝ ච භාවනාය රතෝ මනෝ. ගරුතර ස්වාමීන් වහන්සේගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින මේ ඇත්තන් වෙසක් පුන් පොහො දිනේ නිමිති කොට මේ ආගමික කටයුතු වල යෙදෙන අවස්ථාව. ඉතින් වෙසක් පොහොය කියලා කියන්නේ ඔබ හැම දෙනෙක්ම දන්නවා බෞද්ධයන් හැටියට අපට තියෙන වැදගත්ම පොහොය. ඉතින් බුදුහාමුදුරන්ගේ සම්බුද්ධත්වය සමරන අවස්ථාව, උන්වහන්සේගේ බුදු උපත සමරන අවස්ථාව, උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා සමරන පොහොය දිනය තමයි වෙසක් පොහොය දිනය කියලා කියන්නේ. පින්නතුනේ බුදුහාමුදුරෝ කියලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච කරුණාවන්තම ප්‍රඥාවන්තම ශාස්ත්‍රෝරේ හැටියටයි අප සැලකන්නේ. ඉතින් බුදුහාමුදුරෝ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ සසර දුකෙන් නිදහස් වෙලා අපටත් ඒ මාර්ගය දේශනා කළා. ඉතින් පින්නතුනේ උන්වහන්සේ දේශනා කරපු හැම ධර්මදේශනාවකින්ම උන්වහන්සේ බලාපොරොත්තු වුණේ අපට ප්‍රඥාව ලබා දීම. අපේ ජීවිතවල වටිනාකම වැඩි කිරීමට තමයි උන්වහන්සේ හැම දේශනාවක්ම උපයෝගී කරගත්තේ. පින්නතුනේ අපේ ජීවිත වටින්නේ කුමන කරුණු නිසාද කියන බව අපි තේරුම් ගන්නට ඕන. මනුෂ්‍යයන් වශයෙන් කෙනෙක් ඉපදෙනවා නම් ඒ ඉපදීමෙන්ම කෙනෙකුගේ වටිනාකම තීරණය වෙනවා. පින්නතුනේ මනුසාත්ම භාවයක් පිටපස්සේ මහා ලොකු කුසල ධර්ම සමුදායක් තියෙනවා. දැන් අපි මෙතන මේ ධර්මශාලාවේ වාඩි වෙලා හිටියට අපි පිටපස්සේ අපේ ශරීරය, අපේ මනස ඇතුළු මේ දේවල් ටික අපට මෙතෙන්ට දෙන්නට අපේ පිටපස්සේ ලොකු කර්ම ශක්තියක් තිබෙනවා. ඒ කර්ම ශක්තිය විසින් තමයි අපව මෙතෙන්ට රැගෙන ඇවිල්ලා තියෙන්නේ. සසර බොහෝ කලක් අපේ හිත ටිකෙන් ටික දිනු කරගෙන ඇවිල්ලා අපි පින් දහම් වඩලා අපට පිනින් ලබා දෙන්න පුළුවන් ඉහළම ශක්තිය තමයි මේ අද ලබා දීලා තියෙන්නේ. මොනවද අද අපට ලැබෙච්ච දේවල්? අපට හොඳ රූප සම්පන්නයක් ලැබිලා තියෙනවා, හොඳ මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා, හොඳ වටා පිටාවක් ලැබිලා තියෙනවා, හොඳ බුද්ධියක් ලැබිලා තියෙනවා, හොඳ අධ්‍යාපනයක් ලැබිලා තියෙනවා. ඒ සියල්ලටම වඩා පින්නතුනි සද්ධර්මය අපට ලැබිලා තියෙනවා. මෙන්න මේ ලැබෙච්ච දේවල් පිටපස්සේ සාමාන්‍ය කුසලයක් නෙවෙයි, පින්නතුනි හිතා ගන්නවත් බැරි කුසලයක් මේ පිටපස්සේ තියෙනවා. අපි සසර හුඟක් පාරමිතා පුරලා ප්‍රාර්ථනා කරලා පින් දහම් රැස් කරලා ලබා ගන්න පුළුවන් ඉහළම සම්පත් ටික අද මේ ලබාගෙන තියෙන අවස්ථාව. පින්නතුනි ඒ ගැන අපි නිතරම හිතන්නට ඕන. අපේ සාමාන්‍ය ජීවිතේ හිතෙන්නේ අපේ ජීවිතේ තිබිච්ච අඩුපාඩු කන් ටික. ඇතැම් විට ජීවිතය අසාර්ථක වෙච්ච දෙයක් ගැන, ලෙඩ දුකක් ගැන, ඒව තමයි අපට බොහෝ විට හිතෙන්නේ. නමුත් පින්නතුනි අප මෙතෙක් ලැබපු දේවල් ටික ගැන හිතනකොට අපට හුඟා සතුට වෙන්න පුළුවන්. පින්නතුනි ඒ දේ ගැන අපි ඒකාතකින් සතුට වෙන ගමන් අනිත් පැත්තෙන් අපේ ජීවිතයට මේ ආත්ම භාවිත ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම අපි ලබා දෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ සඳහන් කළා මෙලොව ඉපදිච්ච මිනිසෙක් හැටියට අපට ඒ කාලයට සරිලන විදිය හොඳ අධ්‍යාපනයක් අපි ලබා ගන්නට ඕන. භාෂා ඥානය දිනු කර ගන්නට ඕන. ඒ වගේම යහපත් ධාර්මික රැකිරක්ෂා ආදී අපි කරන්නට ඕන. ඒව කළ අපේ වටිනාකම වැඩි කර ගන්නට ඕන. නමුත් පින්නතුනි මේ ලෞකික සමාජය අපි කොයිතරම් අධ්‍යාපනයක් ලැබුවත්, කොයිතරම් අපි ධනිය ලැබුවත්, ඒව පින්නතුනි හැමදාම අපට එක විදිහට පවත්වා ගන්න බෑ. ඒ වගේම ඒ දෙයින් ලබන සීමාවක් තියෙනවා. අපට සම්පූර්ණ මේ දැනුම හෝ අවබෝධය ලබන්න බෑ අපි අද ගත කරන වර්තමාන ජීවිතේ. ඇතැම් විට අපි කිසියම් විශේෂ ධාරාවකින් ලෝකෙ ඉහළම උපාධියක් ගත්තන් අපි උපාධිය අරගෙන අවුරුද්දකට දෙකකට පස්සේ ඒ දැනුම ලෝකේ දෙගුණ තෙගුණ බවට පත් වෙනවා. ඒ වගේම අද අපි පාවිච්චි කරන වාහනේ තව අවුරුද්දක් දෙකක් යනකොට ඊට වඩා අලුත් තාක්ෂණයේ දැනුමක් ඇවිල්ලා අලුත් වාහනයක් වැළඳපොළට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අද විද්‍යාඥයන් යම් කිසි දෙයක් ලෝකේ හොයාගෙන තියෙනවා නම් ග්‍රහලෝක වශයෙන් හෝ වේවා, ගැලැක්සීස් වශයෙන් හෝ වේවා යමක් හොයාගෙන තියෙනවා නම් තව අවුරුදු දෙක තුනකට පස්සේ ඒ දැනුම දෙගුණ වෙනවා ලෝකේ. මෙන්න මෙවැනි ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ අතරේ බුදුහාමුදුරු දේශනා කළා ඒ දැනුමත් ලබා ගන්න ගමන් අපේ ජීවිතේ වඩාම වටිනා දැනුමක් අපි ලබා ගන්නට ඕන. ඒ තමයි අපේ ජීවිතයට ඇත්තටම මොකද්ද වෙන්නේ? අපේ හිතට, අපේ කයට මොකද්ද වෙන්නේ කියන එක නුවණින් අවබෝධ කරගෙන විශේෂයෙන්ම අපේ මනස ගැන අවබෝධයෙන් යුක්තව අපට ලබන්න පුළුවන් ඉහළම වටිනාකම ලබා ගන්න හැකි විදියට අපේ ජීවිත අපි සකසා ගන්නට ඕන. අපේ ජීවිත වටින්නේ පින්නතුනි අපි ලෝකෙ ඉහළම අධ්‍යාපනය ලබා ගත්තට විතරක් නෙවෙයි. අපේ ජීවිත වටින්නේ ලෝකෙ ඉහළම තාක්ෂණයේ වාහන පාවිච්චි කළාට විතරක් නෙවෙයි. අපේ ජීවිතේට වැඩිම වටිනාකම ලැබෙන්නේ කුමන කාරණයකින්ද? අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? පින්නතුනි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ අපේ මනස දියුණු කරගත්තු ප්‍රමාණයට. අපේ හිත ඉහළම මට්ටමේ කුසලයක පවත්වා ගත්තොත් තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. එහෙම නැතුව පින්නතුනි අද අපි පාවිච්චි කරන වාහනය හෝ අපේ අධ්‍යාපනය හෝ අපට වටින්නේ අපි ඒ ගැන සිහි කරනකොට, අපි ඒ දෙයත් එක්ක එකට ඉන්නකොට තමයි අපට ඒක වටින්නේ. නමුත් මනස දියුණු කරගත්තොත් කොහොමද? ඒ මනස දියුණු කරගත්තොත්, ඒ හිත දියුණු කරගත්තොතින් අපි යන හැම තැනම ඒකත් අරන් යන්නේ. හැම තැනදීම අපට ඒක පිළිසරණ පිණිස හේතු වෙනවා. දැන් අද අපි පාවිච්චි කරන වාහනය හෝ අපේ ගෙදර හෝ එක තැනක විතරයි තියෙන්නේ. ඉතින් ආවට පස්සේ ඒක නැහැ. ඒ ගැන හිතුවොත් තමයි ආයි තියෙන්නේ. නමුත් වෙනුතුනි මනස කියන දෙ හැම නෙවෙයි. අපේ මනස සිත දියුණු කරගත්තොතින් ඒත් එක්ක තමයි අපි හැම කටයුත්තක්ම කරන්නේ. ඒත් එක්ක තමන්ගේ වටේ පිටාවේ හැම තැනම පරිසරය තමන් සකස් කරගෙන තමයි යانے යන තැනට තමයි යන්නේ. මෙන්න මේක තමයි පිනුතුනේ වටින්නේ. ඒ නිසා හරියට තමන්ගේ හිත ගැන සැලකිල්ලෙන් ඉඳිමින් හිතට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම අපි ලබා දුන්නොත් එදාට තමයි පිනුතුනේ අපි අපේ ජීවිතයට සැබෑ වටිනාකම ලබා දුන්නා වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින් පිනුතුනේ අපට අපේ ජීවිතවලට ලබා ගන්න පුළුවන් ඉහළම ගෞරවය උන්වහන්සේ ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම උන්වහන්සේ ලබා දීලා තියෙනවා. පින්තුනි අවබෝධය ලබන්නට, ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ සතර හුඟක් අප්‍රමාදීව කටයුතු කළ තියෙනවා. උන්වහන්සේ වීරයෙන් පාරමිතා පුරලා ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශාල පරිත්‍යාගයක් කරලා තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්මය අවබෝධ කරගත්තේ. උන්වහන්සේ දිනු කරන්න පුළුවන් ඉහළම මට්ටමට ප්‍රඥාව දිනු කරලා ඒ ලබාගත් අවබෝධය අපට එහෙම් පිටින්ම අපට ඉදිරියට දීලා තියෙනවා. ඒ නිසා පින්තුනි ඒ දැනුම, ඒ අවබෝධය ලබා ගත්තොත් අපිට අය මුලින්දම යන්න වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත් ඉහළම ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපේ ජීවිතය ලබා ගන්න පුළුවන් ඉහළම වටිනාකම ලබා ගන්නට පුළුවන්. පින්තුනි එතෙන්දී දහමට අනුව ගත්තොතින් අපේ හිත ආරක්ෂා කිරීම තමයි අපි කරගත යුතු ප්‍රධානම දේ. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී වරක් අහනවා, ස්වාමීනි මේ සීක්ෂාබද හුඟක් තියෙනවා රකින්න. හුඟක් අමාරු වෙනේ රකින්න කියලා. දැන් උපසමදා ස්වාමීන් වහන්සේ කෙනෙකුට සීක්ෂාබද 220 ගණන් තියෙන මූලික වශයෙන්. සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ප්‍රධාන සීක්ෂාබද 10කුයි තවස් 175කුයි තියෙනවා. ඉතින් උපසමදා හාමුදුරුවනේ මේ වගේ සීක්ෂාබද සංඛ්‍යාවක් රකින්න තියෙනකොට දිනක් ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා බුදුහාඳුරෙනේ හුඟා ශික්ෂාපද තියෙන කොහොමද රකින්නේ කියලා. බුදුහාඳුර අහනවා එකක් ඔබට කරන්න පුළුවන්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් එකක් නම් කොහොමරි කරන්න පුළුවන්. ආ එහෙනම් ඔබ ඔබගේ හිත ආරක්ෂා කරගන්න. හිත ආරක්ෂා කරගත්තොත් ඔක්කොම ශික්ෂාපද ටික ආරක්ෂා වෙනවා කියලා. අන්න ඒ වගේ පිනතුනි අපේ තැන් තැන් වල ඇවිදිනකොට අපේ දෙපා වැහෙන්න අපි සෙරපු දෙකක් දාගත්තාම, සපතු දෙකක් දාගත්තාම යන හැම තැනම අපට කටුනොවැටි අපිරිසිදු නොවී යන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ හිත අපි පිරිසිදුව තියාගත්තොත් අපි යන හැම තැනම පිරිසිදුයි. අපි යන හැම තැනම අපට සතුටින් යන්න පුළුවන්. අපි යන හැම තැනදීම මානසික පීඩා ඇති නොවන විදියට, ගැටුම් ඇති නොවන විදියට අපේ ජීවිතය අපිට සකසා ගන්නට පුළුවන්. ඒ නිසා ඒ පළවෙනි පියවර තමයි පින්නතුනේ. බුදුහාඳුරගේ ධර්මයේ පළවෙනි පියවර තමයි සබ්බ පාපස් අකරණං කියපු ආකාරයට. හැකිතාක් දුරට හිතට අකුසල සිතිවිලි නොවන විදියට, පාපීය සිතිවිලි නොවන විදියට, ලෝභ ද්වේෂ මොහ නොවන විදියට හිත එක පැත්තකින් ආරක්ෂා කරගන්නට ඕන. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි කුසලස උපසම්බදා කියපු ආකාරයට. හැකිතාක් කුසලයක් වැඩි වෙන විදියට නිතරම ඉන්න. දන් දීම වශයෙන්, සීල රැකීම වශයෙන්, භාවනා කිරීම වශයෙන්, තමන්ගේ දෑතින්, තමන්ගේ ශරීරයෙන්, තමන්ගේ වචනයෙන්, තමන්ගේ හිතින් කරන්න පුළුවන් හැම යහපතම කරන්න පුළුවන් උපරිම මට්ටමින් කරන්න. දැන් මේ පිනතුන අපි දැක්ක දානෙ බෙදෙන වෙලාවේදී ඒ හැසිරෙන ආකාරය දිහා ගත්තාම මේ පිනතුනගේ හුඟක් ඒ සම්මාදිටිය තියෙනවා. අනිත් පැයට තමන් ඇතැමිට අනුභව කරද්දී උනත් තවත් කෙනෙකුට දෙයක් දෙන්න පුළුවන් නම් ඒක දෙනවා. පිනතුනේ මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක සසර හුඟක් මනස දිනු කරලා ආපු ඒ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ නිසා අපි එදිනදා ජීවිත ගත කරද්දී සාමාන්‍ය පන්සලට ආපු දවසට විතරක් නෙවෙයි, අපි ගෙදර ඉන්න හැම දවසකදීම උදේ අවදි වෙච්ච මොහොතේ පටන්ම බුදුහාඳුරන්ට උදේ ගිලම්පස ටිකක් පැන් වීදුරක් පූජා කරන්න පුළුවන් නම් එතනින් පටන් අරන් රාත්‍රියේ නිින්දට යනකම්ම හැම මොහොතකම පිනතුනේ පිනක් වැඩෙන විදියට ඉන්න. ගෙදර කෑම බීම සකස් කරනකොට වුණත් අනේ මේ කෑම ටික අනුභව කළා මගේ දරුවන් ස්වාමි පුරුෂයා නිරෝගී වෙන්න ඕන, කුසගිනි නිවෙන්න ඕන කියන හැඟීමෙන් ඒ කෑම ටික උයන්න. ඒකත් කුසලයක්. වාහනය පදවනකොට වාහනය පදවන ගමන් අපට මෛත්‍රිය භානා කරමින් යන්න පුළුවන්. බුදුහාඳුරන්ගේ බුදුගුණය සිහි කරමින් යන්න පුළුවන්. මඟතොට එදි කෙනෙක් හම්බ වුණාම උපකාරයක් කරන්න පුළුවන් අවස්ථාවේදී අපට උපකාරයක් කරන්න පුළුවන්. ඒ වගේම තමන් රකින්න සීලය, පංච සීලය, මම අද හොඳට පංච සීලයේ ශික්ෂාපද ටික ආරක්ෂා කරා කියලා ඒ දේවල් ගැන හිතන්න. ඒ වගේම තමන් කටයුතු කරන ගමන් එදිනෙදා තමන් කරන හොඳ දේවල් ගැන හිතන්න. ඒ වගේම අතීතයේ තමන් කරපු පින් දහම් ගැන නිතර හිතන්න. මෞදේම අපයන් සලකල තියෙනවා නම් ඒව නිතරම හිතන්න. තමන් කරන හොඳ දේවල් හැකිතාක් දුරට හිතන්න. ඒ වගේම අලුත් හොඳ දේවල් අමාරුවෙන් කරන්න පුරන් දේවල් කරන්න. තමන් ඉන්න නිවසේහි තමන්ට මල් ගහක් හිටවන්න පුළුවන් නම් ගහක් හිටවන්න පුළුවන් නම් ඒක කරන්න. ඒක දකිනකොට පින්නතුනේ උදෑසනට හරිය සතුටක්. ඔබේ අතින් ඉඳපු ගහක මලක් පේනකොට, ගෙඩියක් පේනකොට ඒක තමන්ට ලොකු සතුටක්. එතන ඉඳන්ම පින්නතුනේ එතන ඉඳන්ම තමන්ට සතුට ඇති වෙන්න පුළුවන් දේවල් සාමාන්‍ය මට්ටමේදී ඉඳලා උපරිමයට යනකම් අපි යන්නට ඕන. අර පොඩි දේ අපට කරන්න බැරි නම් ඇතැම්මිට ලොකු දෙයක් කරා අපට යන්නට බෑ. ඒ නිසා ගෙදර දොර පිරිසිදු කරන එක ඉඳන්ම ටිකෙන් ටික අපේ දියුණුව අපි ඇති කරගන්නට ඕන. එහෙම කරලා අවසානම ඉලක්කය කරා යන්නට බුදුහාඳුරෝ අපේ ප්‍රඥා විවිධ මට්ටම් කරා යන්නට අපට උපදෙස් දීලා තියෙනවා. පින්තුනි ලෝකයේ විවිධය විවිධ මට්ටම් වලින් ඒගොල්ලන්ගේ ප්‍රඥාවට අනුව, ඒගොල්ලන්ගේ දැනුමට අනුව මිනිසා සතුටෙන් ඉහළම සතුටෙන් තියන්නේ කොහොමද කියලා විවිධ විදිහේ දේශනා ලෝකේ කල්ලා තියෙනවා. එක එක දාර්ශනිකයෝ කලින් කල පහළ වෙලා එක එක දේවල් දේශනා කරලා තියෙනවා. ඊයතර පින්තුනි ඒ සියල්ලකම ආවරණය වෙනවා බුදුහාඳුරන්ගේ දහම තුල. අපට ඒකයි ලොකුම වාසිය. දැන් මනෝවිද්‍යාඥයන් ගත්තත් පහුගිය කාලෙම වුන් අධ්‍යයනය කරලා වර්තමානයේ අලුත්ම ස්නායු වෛද්‍යවරුන්ගේ පර්යේෂණ අනුව අලුතෙන් මේ කට්ටිය කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න කියලා. සතිමත් බව දිනු කරන්න, ස්ට්‍රෙස් අඩු කරන්න නම් මේක තමයි ඉහළටම දිනු කරන්න කියලා දැන් වර්තමානයේ අලුත්ම පර්යේෂණ වාර්තා වලින් කියන්නේ. නමුත් පින්නතුන බලන්න බුදුහාමුදුරු අවුරුදු 2600කට කලින් දේශනා කළා ඒකායනෝ භික්ඛවයම් මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවණ සම්තික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. මානසික දුක් පීඩා අඩු කරන්න, ඥානෙ ලබා ගන්න, සතුට වැඩි දියුණු කරන්න, නිර්වාණය සාක්ෂාත් කරන්න වඩන්න තියෙන එකම දෙයයි ඒ තමයි සතර සතිපට්ඨානයි කියලා. ලෝකයේ අලුත් මුගත්තු ඔක්කොම එකතු වෙලා මෙතෙන්ට මතේ එනකොට අවුරුදු 2600කට පස්සේ බුදුහාඳුරීට 2600කට කලින් සම්මා සතිය සතර සතිපට්ඨානය දේශනා කරලා තියෙන්නේ. මේ තාම සතිපට්ඨානය විතරයි කියන්නේ. බුදුදහමේ සතියත් එක්ක ප්‍රඥාව දිනු කිරීම දෙකම කියලා තියෙනවා. මෙයාට තාමට එතෙන්ටවත් එන්න බැරි වෙලා. ඒ පියවර දෙකෙන් පළවෙනි පියවර විතරේ තමයි මේ දිනුනේ ඔක්කොම ඉන්නේ. පින්නතුනි අපි මේක දැනගත්තොත් අපි ලෝකේ දැනට ඉන්න සියලුම උගත්තුන්ටත් වඩා අපි ඉදිරියට ගිහිපය බවට පත් වෙනවා. ඇතැමිට අපිට උපාධි තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්, ඒක නෙමෙයි ගැටලුව. අපි කොයිතරම් දුරට මනස දියුණු කිරීම සඳහා අපි දක්ෂද, කොයිතරම් දුරට අපේ හිත උපරිම වශයෙන් පිරිසිදුව තියාගන්න දක්ෂද කියන කාරණය මතයි අපේ සාර්ථකත්වය රඳාපවතින්නේ. එනිසා පින්වත්නි, අපේ ධනයවත්, අපේ උගත්කමවත්, අපේ රැකියාවත් නේ අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. අපේ සාර්ථකත්වය කියලා සම්පූර්ණම කියන්නේ අපේ හිත කොච්චරනම් පිරිසිදුව තියනවද, කොයිතරම්නම් අපේ හිතට ලෝභ ද්වේෂ ආදී අකුසල සිතුවිලි නොයනවද, කොයිතාක් දුරට බාහිර රූපයකින්, සද්දයකින්, ගඳ සුවඳකින්, රසයකින්, ස්පර්ශයකින් අපේ හිතේ තියෙන සතුට නැති කරන්න, සොරකම් කරන්න බැරිද? අපේ හිතේ තියෙන තැම්පත් බවට වෙන කෙනෙකුට කරදරයක් කරන්න බැරිද කියන එක මතයි අපේ සම්පූර්ණ සාර්ථකත්වය තියෙන්නේ. අපේ සම්පූර්ණ දක්ෂතාවය රඳාපවතින්නේ, අපේ දියුණුව රඳාපවතින්නේ. මෙන්න මේකට අපි නොතිනි බුදුහාමුදුරුවෝ අපට සම්පූර්ණම ධර්ම දේශනා කළේ. එනිසා අද වෙසක් දිනෙහි අපි බුදුහාමුදුරණ කරන ලොකුම ගෞරවය තමයි උන්වහන්සේට අපි බුද්ධ පූජා පවත්වලා, මල් පූජා කරලා, පහන් පූජා කරලා උන්වහන්සේට අපි කෘතඥතාවය දක්වන අතරේ බුදුහාමුදුරුව අපෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුණේ මෙන්න මේ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නව දකින්නයි. එනිසා තමයි උන්වහන්සේ දේශනා කළේ ධම්ම දායාදා භික්ඛවේම ආමිස දායාදා, මහණෙනි මගේ ධර්මයට දායාද කෙනෙක් වෙන්න, මගේ ධර්මයට හිමිකරුවෙක් වෙන්න, ආමිසයට හිමිකරුවෙක් වෙන්න එපා. ආමිසය කියලා කියන්නේ ධර්මයේ පිළිපැදීම් නාමයෙන් අපි යම් යම් දේවල් කරනකොට අපට ලැබෙන පහසුකම්, ලාභ ප්‍රයෝජන, කීර්ති ප්‍රශංසා, ඒවට තමයි ආමිස දායාද කියලා කියන්නේ. ඒක ඊටාම සුළු දෙයක්. එතෙන්ට විතරක් ආසා කරන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ධර්මයට හිමිකරුවෙක් වෙන්න. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ හරියට තේරුම් අරගෙන ඒ දහම දිනපතා තමන්ට වඩන්න පුළුවන් උපරිමෙන් වඩන්න. ඒ දහම වඩනවා කියලා කියන්නේ පිනතුනි තනි ක්‍රම සිහියෙන් ඉඳීම, මයින්ඩ්ෆුල්නස් එකකින් ඉඳීම. හැකිතාක් දුරට සිහියෙන් හිටිය ප්‍රමාණයටයි තමන් දහම තුල හිටියා වෙන්නේ. ඒ වගේම තමන්ට සැලකුවා වෙන්නේ, අවංකව තමන්ට තමන් සැලකුවා වෙන්නේ තමන්ගේ කටට කෑම ටිකක් දීලා ශාරීරික පෝෂණය කරලාට විතරක් නෙවෙයි. තමන්ගේ රූපය ලස්සනට තියාගත්තට විතරක් නෙවෙයි. තමන් ලස්සන වාහනයක ගියාට විතරක් නෙවෙයි. තමන් තමන්ට සැලකුවා වෙන්නේ කොහොමද? තමන්ගේ හිතට තමන් සලකන්න. අපි ඒකට කියන්නේ හිතවත් වෙනවයි කියලා. හිතමිතුරු වෙනවයි කියලා. දැන් අපි හිතමිතුරන් කියලා කියන්නේ සාමාන්‍ය බාහිර කට්ටිය නෙනේ. පිටස්තර කෙනෙකුටනේ අපි හිතමිතුරන් කියන්නේ නේ. ඇත්තෙම හිතමිතුරු කියන්නේ කාටද? හිතට මිතුරු වීම තමන්ගේ හිතට තමන්ම මිතුරෙක් වෙන එක. තමන්ගේ හිතට තමන් මිතුරෙක් වෙන කොහොමද? හිතට මිතුරෙක් වෙන්නේ හිතට සතුරන් එන්න දෙන්න හොඳ නැහැ. හිතට එන සතුරන් හිතින් වළක්ව ගන්න ඕන. හිතට එන හතුරන් කවුද? ලෝභය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, මාන්නය, මෙන්න මේ වගේ අය තමයි හිතට එන හතුරන්. ඒ හතුරන් එනකොටම අයින් කරගන්න ඕනේ කට්ටිය. ඒ වගේම හිතට මිතුරන් ටික වැඩි කරගන්න ඕනේ හිතේ ඉන්න. හිතට ඉන්න මිතුරන් කවුද? දන් දෙ, පරිත්‍යාග සීලීත්වය, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව, අනිත්‍යයට දක්වන අනුකම්පාව, මේ වගේ දේවල් තමයි හිතට තියෙන මිතුරන්. මෙන්න මේ හිතට ඉන්න මිතුරන් ටික හැකිතාක් දුරට වැඩි දියුණු කරගන්නට ඕන. අන්න ඒ වැඩි දියුණු කරගන්න ගමනේදී පින්නතුනි ප්‍රධානම මිතුරන් දෙන්නේ අපට වැඩි දියුණු කරගන්නට ඕන. ඒ මිතුරන් දෙන්නේ වැඩි වුණොත්ෙන් අනිත් ඔක්කොම මිතුරන් ටික හරියි. කවුද මේ මිතුරන් දෙන්න? ඒ මිතුරන් දෙන්න තමයි සතිය සහ ප්‍රඥාව කියන දෙක. සමත විදර්ශනා කියන භාවනා දෙකෙන් කියන්නේ මේක. මේකට සතිය සම්පජඤ්ඤය කියලාත් කියනවා. මෙන්න මේ මිතුරන් දෙන්න හිටියොත් පින්නතුනි අපට ජීවිතේ ඔක්කොම ලැබුණා වගේ. මේ දෙන්නගෙනුත් පින්නතුනි ඇත්තටම එක්කෙනේ අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව විතරයි. ප්‍රඥාව තියෙනවා නම් සතියක් තියෙනවා, අනිත් ඔක්කොම ටිකක් තියෙනවා. දැන් බුදුදහමේ වඩන්න ඕන ඔක්කොම දහම් ටික ඈ සත්‍තිස් බෝධිපාරිසක ධර්ම කියලා තියෙනවා. ලොකු ගාන. හැබැයි ඒ ටික ඔක්කොම සතර සතිපට්ඨානය තුල ඒක රැස් වෙලා තියෙනවා. ඒ සතර සතිපට්ඨානයත් ඔක්කොම ටික හතරම සතිය සහ සම්පජඤ්ඤය කියන දෙක යටතේ ඒක රැස් වෙලා තියෙනවා. ඒ නිසා අප බුද්ධිමත් නම් දැන් මේ පිනතුන් හුඟක්ම ඉගෙන ගත්තු අය නේ, හුඟක් දැන උගත් අය ආශ්‍රය කරන අය, හුඟක් දක්ෂ අයත් එකට වැඩ කරන අය, ලෝකෙ ඉහෙළම උගත් අය ආශ්‍රය කරන අය. ඔබ අදක්ෂ නෑ මේ බුදුදහමේ කියන මේ කාරණා තේරුම් ගන්න. පින්නතුනේ අපි කවුරුවත් අදක්ෂ නෑ, අපි දක්ෂයි. බුදුහමරෙන් කාලේ හිටිය සමහර අය අවුරුදු 120 මහා වෙච්චා හිටියා. ඈ දැන් සෝවනාමෙහෙණිය රාධාහාමුදුර වගේ අවුරුදු 120 මහා වෙච්චා. අවුරුදු 120 මහා වෙලත් රහත් වුණ සමහර අය. පින්නතුනේ අපි කාටවත් කියන්න පුළුවන් කමක් නෑ, දැන් මම වයසයි මට දැන් කරන්න බෑ කියලා. ඈ අපි දැන් දුරවලයි, දැන් නාකී කියලා දැන් එකට වාඩි වෙලින් අමාරු, එහෙම කියලා කාටවත් නිදහසට කරුණු නැහැ. පින්නතුනේ අපි කාටත් ශාරීරික දුර්වලතා තියෙන පුළුවන්, ශරීරයේ වයසට යන පුළුවන්. නමුත් පින්නතුනේ මනස කවදාවත් වයසට යන්නේ නැහැ, හිත වයසට යන්නේ නැහැ. ඒ නිසා හිත ශක්තිමත් නම් අපේ ශරීරයේ දුර්වලතා තිබුණත් අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනේ අපේ හිතට දක්වන උපරිම සැලකිල්ල, උපරිම ගෞරවය, උපරිම සාධාරණත්වය තමයි අපේ පින්නතුනි වඩන භාවනාව කියලා කියන්නේ. ඒකේ ප්‍රධානම දෙකක් වඩන්නට උනේ තමයි සතිය සහ සම්පජඤ්ඤය කියන දෙක, සිහිය සහ නුවණ. නැත්තම් සම්මා සතියත් සම්මා ඥානයත් කියන දෙක. භාවන හැටියට ගත්තොතින් සමත භාවනාව, විදර්ශනා භාවනා කියන දෙක. පින්නතුනි සමත භාවනාවෙන් කරන්නේ අපේ හිත එක එක අරමුණු වල විසිරලා තියෙන හිත එක අරමුණකට ගන්න එකයි කරන්නේ. හිතේ ස්වභාවය තමයි නිතරම දකින දකින අරමුණු වල, ඇසෙන ඇසෙන අරමුණු වල අපේ හිත වේගෙන් යනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අන්න ඒ හිත විසිරලා යන අවස්ථාවේදී පින්නතුනි පළවෙනි පියවර තමයි තමන් හිත ගැන නිතරම සැලකිලිමින් ඉඳීම. කිසියම් භාවනා ක්‍රමයක් අනුගමනය කරමින් ඒ හිත එක අරමුණකට ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒකට තමයි බුදුදහමෙහි ප්‍රධාන භාවනා 40ක් දැක්වෙනවා. මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, ආනාපාන සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති ආදී භාවනා ක්‍රම 40ක් ගැන දැක්වෙනවා. ඒ භාවනාවලත් ඔක්කොම පින්නතුනි පළවෙනි ප්‍රධාන භාවනාවක් හැටියට සැලකන්නේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කොච්චර වඩනවාද කියන එක මතයි පින්නතුනේ අපි කොයිතරම් දුරට මානසික සෝයාක් කරා යනවාද කියන එක තීරණය වෙන්නේ. පින්නතුනේ හොඳට මතක තියාගන්න මේක අමතක කරන්න එපා. අපි කොයිතරම් දුරට හිතේ සතුටෙන් ඉන්නවාද, හිත සතුටෙන් ඉඳීමේ ගමන් මාර්ගයක තමන් කොයිතරම් දුරට යෙදෙනවාද කියන එක තීරණය කරන ප්‍රධානම කාරණයක් තමයි මොකද්ද? කොයිතරම්නම් වේලාවක් දවසට තමන් මෛත්‍රී භාවනාව වඩනවාද කියන එක. පින්නතුනේ අපේ හිතේ බොහෝ දුරට ගැටුම් ඇති වෙන්නේ, හිතේ අමනාපකම් ඇති වෙන්නේ, හිතේ සතුට නැති වෙන්නේ කොහොමද? අපි ඇසුරු කරන අයගේ අඩුපාඩුකම් දැකලා. කෙනෙක්ගේ අතින් අඩුපාඩුවක් සිද්ධ වුණොතින් අපි ඉක්මනටම කලබල වෙනවා, කේන්ති යනවානේ. අපේ හිතේ තියෙන සතුට නැති වෙනවා. ඇයි අපට එහෙම ඇති වෙන්නේ? අපිට ඒ අඩුපාඩුව සිද්ධ වෙච්ච කෙනා අනේ මගේම කෙනෙක්, මගේම දරුවෙකුගෙන මේ වරද සිද්ධ වුණේ කියලා හිතුවොතින් අපට කේන්ති යනවද? අපට කේන්ති යන්නේ නැහැ. මෛත්‍රී භාවනාව දිනු වෙන පින්නතුනි අපට අනිත්‍යය ගැන කරුණාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන් දකින්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙනවා. ඒකේ උපරිමය තමයි කරණිමෙත සූත්‍රය දැක්වෙනවා මාතා යතානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියලා. අම්ම කෙනෙක් තමන්ගේ එකම පුතා කෙරෙහි යම්කිසි කරුණාවකින් සෙනෙහසකින් බලනවා නම්, කටයුතු කරනවා නම් අන්න ඒ වෙනි සෙනෙහසක් කරුණාවක් හැම දිනෙක කෙරෙහිම ඇති කරගන්න. තිනතුනි මේ මානසිකත්වය අපි ඉන්නවනම් හොඳට මතක තියාගන්න, දැනට තියෙන මානසික පීඩා වලින් භාගයක් අඩුම වශයෙන් භාගයක් අඩු කරගන්න පුළුවන්. දැන් අපි ස්ට්‍රෙස් කියලා කියනවනම්, මානසික පීඩා ආතතිය කියලා කියනවනම් ඒකෙන් 50% අඩු කරගන්න පුළුවන් මේ භාවනාව, මේ ආකල්පය දක්වා අපිට දිනු කරගන්න පුළුවන් නම්. පින්නතුනි මේක ලොකු ජයග්‍රහණයක්. මේක සුළුපටු ජයග්‍රහණයක් නෙමෙයි, මේක ජීවිතේ සාල සාර්ථකත්වයේ ලක්ෂණයක්. එනිසා පින්නතුනේ පළමුවෙන්ම අප අපට මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා නිතර තමන්ගේ සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරන්න. ඒ ශක්තියෙන් දෙමව්පියන් තමන්ගේ සහෝදර සහෝදරියන් ස්වාමි භාර්යාවන් තමන්ගේ ඥාතීන් හිතමිතුරන් තමන්ට මැදහත් අය තමන්ට අකමැති අය හැම දෙනාම සුවපත්ත්වවා කියලා නිතරම අනිත්‍යය කෙරෙහි මෛත්‍රී සිතුවිලි දිනු කරන්න. ඒ මෛත්‍රී වඩන ගමන් පිනතුනේ ප්‍රධානම කරුණක් හැටියට දැන් වර්තමානයේ ස්වාමීන් වහන්සේලා සාකච්ඡාට භාජනය කළ තියෙනවා සති නිමිත්ත කියන එක. මේක ඉතාම වැදගත්. සති නිමිත්ත කියලා කියන්නේ භාවනා කරනත් එක්කම අපේ හිත කිසියම් තැනක දිගටම පිහිටවන්නට අපි උනන්දු වෙන්නට ඕන. ඒ කියන්නේ දැන් අපි සියලු සත්වෝ සුවපත්ත්වවා කියේ කිය හිත එක එක තැන් වලට යමින් ඒක වඩන්නත් පුළුවන්. නමුත් වඩාම සාරතක ඒ සිතුවිල්ල යම් කිසි තැනක සිත රඳවා ගනිමින් මෙනෙහි කරන එක. ඒ තැන හැටියට සලකන්නේ පින්නතුනේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. නාසයේ කෙළවර හරි මේ උඩුතොලේ ඉහළ හරි මේ ස්ථානයක සිත හොඳට පිරිසිදුව ස්ථානයක් අපි හඳුනා ගන්නට ඕන. ඒ ස්ථානයේ සිත පවත්වා ගනිමින් තමයි අපේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා ප්‍රාර්ථනා කරන්නේ. නිතරම මෙන්න මේ සති නිමිත්ත තමන් භාවනා කරන වෙලාවේදීත් නැති වෙලාවේදීත් වැඩිපුර වාර ගණක් මේ ආසිත විතම සියොම් විදියට හිත පවත්වා ගන්න. මේක කතා කරන වෙලාවට අමාරුයි මේක. අනිත් හැම වෙලාවකදීම මේක කරන්න පුළුවන්. අනිත්‍යයේ දෙයක් අහගෙන ඉන්නකොට බුදුන් වඳිනකොට නැත්නම් වෙන සාමාන්‍ය කටයුත්ත කරනකොට තමන් වාහනය පදවනකොට හැම වෙලාවෙදීම මේ විසිට තැන් තැන්වල යන හිත මේ ආශ්‍රිතව තියාගන්න. තියාගනිමින් කටයුතු ටික කරන්න. මේකට කියනවා පින්නතුනේ ලස්සන උපමාවක් දැක්කෙනවා බුදුදහම. මේකට කියනවා සතිපට්ඨාන කියලා, සීහ පිහිටුවා ගැනීම කියලා. මේකට බුදුදහමේ උදාහරණයක් දැක්වෙනවා සත්තු 6 දෙනෙකුගේ උපමාවක්. මොකද සත්තු 6 දෙනා කියලා කියන්නේ ඉන්නවා කපුටෙකුයි, බල්ලෙකුයි, සිවලෙකුයි, ඒ වගේම කිඹුලෙකුයි, නායකුයි ඉන්නවා, වඳුරෙකුයි. මේ සත්තු 6 දෙනා එකට අරගෙන මේ 6 දෙනාගේ වලිග ටික ඔක්කොම එකට තියලා ගැට ගහනවා. ගැට ගහලා අතාරිනවා. අතරුවම මොකද වෙන්නේ? මේ සතු 6 දෙනාගෙම 6 දෙනාම අල්ලලා 6 දෙනා මතකද? ඔව්, කපුටයි, බල්ලයි, කිඹුලයි, නයයි, වඳුරයි, ආදිය. ඔව්, සිවල කිව්වනේ. වඳුරා. ඔව්, හරි. එතකොට පින්නතුනි අපි පක්ෂියෙක් කියලා කියන ඇතැමිට හොඟා ශක්තිමත් කපුටෙක් නෙවෙයි, ඇතැමිට රාජාලියෙක් කියලා කියමු අපි. එතකොට මෙන්න මේ සත්ව 6 දෙනෙකුට තියලා බැඳෙන තියෙ මොකද වෙන්නේ? මේ 6 දෙනා එක එක පැත්තට අදිනවා. මේ 6 දෙනාගෙන් කිඹුලා ශක්තිමත් නම් කිඹුලා කරන්නේ අනිත් 6 දෙනා මැදගෙන කොහටද යන්නේ? වතුරකට පනින්න බලනවා. අර රාජාලිය හෝ හොඟා ශක්තිමත් පක්ෂියා කුරුල්ලාගේ යා ශක්තිමත් නම් එයා මොකද කරන්නේ? එයා ඔක්කොම ටික ඇදගෙන අහසට පිහමෙන්න බලනවා. ඒ වගේම වඳුරා ශක්තිමත් නම් වඳුර මොකද කරන්නේ? අනිත් ටික ඔක්කොම ඇදගෙන ගහකට යන්න බලනවා. ඒ වගේම නාගයා නයා ශක්තිමත් නම් අනිත් ඔක්කොම ටික ඇදගෙන උඹහකට යන්න බලනවා. බල්ලා ශක්තිමත් නම් බල්ලා අනිත් ටික ඔක්කොම ඇදගෙන ගමට යන්න බලනවා. හිවලා ශක්තිමත් නම් හිවල කරන්නේ ඔක්කොම ටික ඇදගෙන කැලයට යන්න බලනවා. මේ 6 දෙනා නිතරම එක එක පැති වලට යන්නේ. අන්න ඒ වගේ තමයි අපේ හිතත්. අපේ හිත කොහමද? ඇසට රූපයක් දකිනකොට ඒ රූපේ පැත්තට නම් වැඩිපුර ආසා ඔක්කොම ටික නවත්තලා අර පැත්තට ඇදගෙන යනවා. හිතට ඇතැම් විට කනට ඇහුනේ ශබ්දයක් නම් කාගේ හරි ෆෝන් එකක් නාදුනා නම් ඔන්න ඔක්කොම දාලා ඒ පැත්තට යනවා. ඊළඟට අපට නාසයේ ගඳ සුවඳක් නැන්නේ හොඳ රසවත් ආහාරයක් සුවඳවත් ආහාරයක් කොහරි බැඳෙනවද කියලා ඔක්කොම ඇදගෙන අර පැත්තට යනවා. දිවට රසයක් ආවටින් ඔක්කොම අමතකලා රසයේ පැත්තට දුවන් යනවා. නිතරම පින්නතුනේ මේ 6ට එක එක පැත්තට දෝලන වෙමින් තමයි තියෙන්නේ. අර සත්තු 6 දෙනා වගේ මේ ඉන්ද්‍රයන් 6 ගන්නවට එක එක පැත්තට දුව දුව නිතරම ඉන්නේ. අන්න ඒ දුවන සත්තු හය දෙනා එක රිටක එක කණුවක ගැට ගැහිම තමයි සති නිමිත්ත කියලා කියන්නේ. එතකොට මේ සති නිමිත්ත ඉන්නකොට අපට සුවඳ ගඳ සුවඳ දකින්නත් පුළුවන්. ශබ්ද අහන්නත් පුළුවන්. රූප දකින්න බලන්නත් පුළුවන්. රස විඳිනවා විඳින්නත් පුළුවන්. ස්පර්ශ විඳිනවා විඳින්න පුළුවන්. හිතට ආපු අරමුණු මෙනේ කරන්නත් පුළුවන්. නමුත් හැමදේම කරන්නේ මෙන්න මේ සති නිමිත්ත තියාගෙන. එතකොට අර සත්තු එක එක තැන්වලට ඇදගෙන ගියා වගේ අපේ හිතේ ඒ අරමුණට ඇදලා ගන්න බෑ. අපේ හිතේ නිතරම සිහිය තියනවා දැන් සද්දයක් ආවම මොකද්ද මේ ශබ්දයෙන් උනේ මගේ හිතට මොකද්ද උනේ අමනාපයක්ද දැඩි රාගයක්ද මොකද්ද කියන එක ගැන සැලකිල්ලෙන් ඉන්නේ. හිතට අසාධාරණයක් වෙන්න දෙන්නේ. දැන් අපි නිතරම සාධාරණත්වය බලාපොරොත්තු වෙන අනිත් අයගෙන් නේද? මට සාධාරණ ඉෂ්ට කරේ නැහැ මට ලොකු අසාධාරණයක් කළේ කියලා නේ. පින්නතුනේ අනිත් බාහිර කාටවත් අසාධාරණකම් කරන්න බෑ අපට. අසාධාරණයක් වෙනවා කියන්නේ මොකක්ද ඇත්තෙම? රූපයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළ කොමන හොර දෙයක් කිරීමනේ. ඒකෙන් පින්නතුනේ අපට අසාධාරණයක් කරන්න බෑ. දැන් බනිනකොට පින්නතුනේ අපට හිතෙනවායි බැන්න ශබ්දේ නිසා අපට මේකුනේ කියලා. නැත්තම් රූපයක් දැකිනකොට රූපේ නිසා නමුත් පින්නතුනේ මේ අරමුණු වලදී ඇසට රූපයක් දැක්කනම් ඡායා මාත්‍රයක් විතරයි මෙතෙන්ට එන්නේ අනිත් එක ඔක්කොම අපේ මේ පැත්තෙන් ගොඩනගා ගන්නෙ. දැන් අපි කියමු කාගේ හරි ෆෝන් එකක් කියලා. දැන් මෙතන මල්ලක ෆෝන් එකක් තියෙනවා. දැන් මේක මේ ශබ්ද වෙනවා. ශබ්ද වෙච්ච ගමන් අපි හිතන මේක අහවලාගේ ෆෝන් එකේ කියලා බනින්න හිතට එනවා. එනකොට මැතෙන් මෙට පේනවා තමන්ගේ මල්ලේ ෆෝන් එකයි මේ මෙරේ ඉන්නුනේ කියලා. එතකොට මොකද්ද වෙන්නේ? ඔව් අර හිතට අමනාපයේ තිබ්බක අමනාපේ වෙන පැත්තක ගිහ තමන් ගැන ලැජ්ජාවක් හදන අනිත් පැත්තරනේ. ඉස්සෙල්ල බනින්න හදන්නේ. පස්සේ බලනකොට තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් පසුතැවිල්ලක් ඇති වෙනවා. එකම ශබ්දය ආවේ. එතකොට අර ශබ්දේ බලන්න තමන්ගේ එකයි අනිත් එකයි කියලා වෙනස් වෙච්ච ගමන්ම තමන්ගේ ආකාරය වෙනස් වුණා. එහෙනම් ඒ දුක හෝ සැප හෝ බය හෝ නැත්තම් අනුකම්පාව ඇති උනේ ශබ්දෙ හින්දද? ශබ්දෙ හින්ද නෙවෙයි. ශබ්දේ එකමයි. ශබ්දය එකමයි. නමුත් මගේ ෆෝන් එක ශබ්ද වෙනකොට වෙන විදියක් මට දැනෙන්නේ. වෙනත් කෙනෙකුගේ එකක් රින්ස යනකොට වෙන විදියකට දැනෙන්නේ. පින්නතුනේ මේක උදාහරණයක් විතරයි කිව්වේ. හැම දෙයකදීම මේකයි. රූපයක් දකිනකොට, ශබ්දයක් ඇහෙනකොට, ගඳ සුවඳ දකිනකොට ඒකේ ඊටාම ප්‍රාථමික මට්ටම විතරයි බාහිරින් අපට දෙන්නේ. ඊටු ටික අපේ තියෙන ආකල්ප අනුව මේ පැත්තෙන් තමයි අපි ගන්නෙ. ඒ නිසා දුක හෝ සැප කියන එක බාහිර දෙයකට දෙන්න බෑ. අපේ ශරීරයට යම්කිසි වේදනාවක් දෙන්න පුළුවන්. ඒකත් පින්නතුනේ පාලනය කරන්න පුළුවන්. තමන්ගේ හිත පාලනය කරෝතින් මේක තමන්ට ගහන දෙයක් විදිහට නෙවෙයි සැලකන්නේ. හේතුඵල ධමයක් විතරයි දකින්නේ. මේ වේදනාව ශාරීරික වෙනවා. ඒකත් තමන්ගේ කියලා ගන්නෙ නෑ. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ මට්ටමට හිත ටිකෙන් ටික දියුණු කිරීම තමයි අපි භාවනාවෙන් කරන්නේ. ඒකේ මූලික පියවර තමයි අපි කිව්වේ සමත භාවනාව. සමත භාවනා කියලා කියන්නේ විසිරලා තියෙන හිත එක එක අරමුණු කරා යන හිත අපි එක අරමුණකට ගන්නවා. හිත මේ ආශ්‍රිතව තියාගෙන අපි සියලු සත්‍යෝ සුවපත්ත්වා කියලා නිතරම අනිත්‍යගේ යහපත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බුදුහාඳුරන් එක බුදු ගුණයක් අරගෙන අරහං ගුණය, සම්මා සම්බුද්ධ ගුණය, විද්‍යාචරණ සම්පන්න ගුණය ආදී කිසියම් බුදු ගුණයක් නැවත නැවතත් අපි මනසින් මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න පිනුතුනේ මොකද්ද වෙන්නේ? එක පැත්තකින් හිත නිතරම ඒ අරමුණු කරා දුවන gati අඩු වෙනවා. ඒ කියන්නේ හිතට පීඩා එන අරමුණු වල හිත යන gati ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම බාහිර රූප ශබ්ද මත යැපෙන gati ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපට සතුට තියෙන්නේ කොහොමද? දැන් අපට සතුට තියෙන බාහිර රූපයක් දැක්කොත්, ශබ්දයක් ඇහුවොත්, වෙන කෙනෙක් එක්ක කතා කරවොතින් දැන් අපේ සතුට තීරණය වන්නේ පිටස්තර කරුණක් මත. විවේකයක් ලැබුණ ගමන් අපි යන්නේ කොහෙද? කොහේරි ආයත ගහනෝනේ සතුට ලබන්නනේ. අපි නිතරම හිතන්නේ සතුට තියෙන බාහිරේ කියලා. ගිහිල්ලා ඇවිල්ලා පින්නතුනේ ගියාට වඩා දුක් විඳිනවනේ ඇවිල්ලා විවේක ගන්න ඊට පස්සේ. පින්නතුනේ සතුට තියෙන පින්නතුනේ තමන්ගේ අභ්‍යන්තරය කියලා හරියට දැනගත්තොත් අපි බාහිර යනවා නොගිහිල් ඉන්නන යුතුයකම් ටික කරන්න දේවල් බලන්න ගියාට කමන්නේ. නමුත් අපි දන්නවා සැබෑ සතුට තියෙන තමන්ගේ අභ්‍යන්තරය කියලා. සතුට තියෙන මේ පැත්තේ. සතුර මේ පැත්තේ තියෙන කොහොමද හැකි තාක් දුරට කුසල් සිතවිලි සිතන වාර ගාන දවසට වැඩි කර ගන්නට ඕන. පින්නතුනි අන්න ඒ කුසලයේ සිත දිගට මෙදෙනකොට තමන්ට ශාරීරිකව ලෙඩක් තිබුණත් පින්නතුනි ඒ ලෙඩේ ගැන මතක් වෙන්නේ නැහැ එතරම්. මේ කුසලයත් එක තමයි නිතරම තමන් ඉන්නේ. දැන් බලන්න තමන් පින්නතුනි හොඳට නිරෝගී වෙන්නකොට බලන්න තමන්ගේ ශාරීරිය නිරෝගීව තියෙයි කියලා තමන්ට හිතෙනවද? දැන් තමන් හොඳට නිරෝගීව කිසිම අසනීපයක් නැති වෙලාවකදී තමන්ට හිතෙනවද තමන් දැන් නිරෝගී වෙයි ඉන්නේ කියලා? අපට හිතෙන්නේ නැහනේ. බලන්න ඒ ශරීරෙම ලෙඩ වුණොත් මොකද වෙන්නේ? ලෙඩ වුණාම නිතරම ශරීරය ගැන හිතන මට මේ ලෙඩේ තියෙන මෙතන අමාරුයි කියේ දවසට වැඩි වාර ගානක් ඒ ලෙඩේ ගැන හිතනවනේ. මොකද්ද මේ දෙකේ වෙනස? ලෙඩ වෙල ඉන්නකොට වැඩිපුර වාර ගානක් හිත ගැන හිතන ශරීරය ගැන හිතන එකයි ලෙඩ නොවේ සුවදායි වෙන්නකොට ශරීරය ගැන මුකුත්ම නොසිත ආමතක කරලා ඉන්න එක ගැන මොකද්ද මේ අතන හිතෙන්නේ? පින්නතුනි මේ දෙකම අපට දුක හෝ සැප එන්නේ අපි හිතුවොත්. අපි තමන්ට ලෙඩේ තියේ කියලා හිතන වාරයක් ගානේ තමයි ලෙඩේ තියෙන්නේ. ඒ ලෙඩේ තියාගෙන හරි තමන් හිත සතුටෙන් ඉන්නවා නම් ලෙඩේට ප්‍රතිකාර තමන් කරන ප්‍රතිකාර නොකර ඉන්නේ තමන් ලෙඩේ කියන හැඟීම නිතර නිතර හිතන්නේ නැහැ. ඊට වඩා තමන් හිතන්නේ දන් දෙන ඒවා ගැන, අනිත් අයට උදව් කරන ඒවා ගැන, භාවනා ගැන, ඒව තමයි තමන් වැඩිපුර වාර ගණක් හිතන්නේ. ඒ නිසා පින්නතුනි ශාරීරිකව නිරෝගී භාවය හෝ ලෙඩ දුක් කියන ඒවගෙන් 5%කටත් වඩා අඩු ගණක් තමයි ශාරීරිකව එන්නේ. 95%කට වඩා ප්‍රමාණයක් එන්නේ කොහොමද? මනසින් අපි ඇති කරගන්නේ ශාරීරික ලෙඩ පින්නතුනි නිරෝගී භාවය ඉතාම සල්පය. අනිත් සියල්ලක්ම අපි ඇති කරගන්නේ මනසින්. ඒ වගේම වයසට යෑම කියලා බලන්න පින්නතුනි තමන් දැන් වයසක නාකි කෙනෙක් කියලා හිතෙන්නේ තමන්ගේ වයස හිතුවොත් නේනේ. නැත්තම් තමන්ට දැනෙන්නේවත් නැහැ ඒක. තමන් හිතුවොත් තමයි මේ වයස කියන එක තමන්ට එන්නේ. නැත්තම් මනසත් එක්ක හරියට තමන් මනස පිළිබඳ අවබෝධයෙන් හිටියොතින් තමන් මනසින් වයසට යන්නේ නැහැ. මානසික වෙන දුක් පීඩා ටික එන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළේ පින්නතුනි අපට කායික දුකක් එනවා නම් ඒ කායික දුක ඉතාම ස්වල්ප දුකක් අපට එන්නේ. අපි අනිත් ඔක්කොම ටික මනසින් හදාගන්න දුක් ටිකෙන් තමයි අපි දුක් විඳින්නේ. ඒ නිසා පින්නතුනි හරියට අපට මනස තේරුම් අරගෙන හැකිතාක් දුරට කුසල චේතනාවල හිත දිනු කරගන්න පුළුවන් නම් හිත වඩන්න පුළුවන් නම් ඒ හිතනවා ඒ හිත වඩන වාර ගාන දවසට කාලය ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි පින්නතුන අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා කිසියම් සති නිමිත්තක හිත තියාගෙන හැකිතාක් දුරට තමන් කැමැතිම භාවනාවක් කරන්න මුලට පෑ ගානක් කරන්න බැරි වේ මුල්ම අවස්ථාවේදී. නමුත් පින්නතුනි විනාඩි 5කින් පටන් ගන්න. විනාඩි 5ක් ඇති මුල් අවස්ථාවේදී ඒ විනාඩි 5 සතියක් එක දිගටම විනාඩි 5 ගානේ කරන්න. ඊට පස්සේ විනාඩි 10 ගානේ කරන්න. ඊට පස්සේ විනාඩි 20 ගානේ කරන්න. විනාඩි 25 30 ඔහොම ටිකෙන් ටික වැඩි කරන්න. වැඩි කළා කළා පින්නතුනි මුලින් අපි වාඩි වෙලා භාවනා කරන්නේ. ටිකෙන් ටික පින්නතුනි දිනු වෙනකොට අපිට වාඩි වෙන්න අවශ්‍ය නැහැ. අපට හරියට සිහිය පිහිටුවා ගන්න විතරයි ඕනේ. අනිත් හැම තැනදීම පින්නතුනි අපි භාවනාවත් එක්ක ඉන්නේ. සතර සතිපට්ඨාන අනුගතයෙන් පින්නතුනි අපි කරන හැම කටයුත්තක්ම සිහියෙන් කරනවා නම් ඒක භාවනාවක් බවට පත් වෙනවා. අපේ ශරීරයේ කිසියම් ඉරියව්වකින් තියාගෙන කුමන ඉරියව්ක ඒ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්නවා නම් ඒකත් භාවනාවක්. කතා කරනකොට කතා කරන වචන සිහියෙන් කතා කරනවා නම් ඒකත් භාවනාවක්. තමන්ගේ වැඩ කුමන හෝ කටයුත්තක් කරනවා ඒ හැම දෙයක්ම සිහියෙන් කරොතින් ඒක භාවනාවක්. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී තමන්ගේ හිතට අකුසල සිතුවිලි එන්නේ නැහැ. ඒ වගේම හිතට හෝ කයට යම්කිසි වේදනාවක් දැනෙනවා නම් දැනෙනකොටම තේරුම් ගන්න දැන් මේ වේදනාව තමන්ට තියෙයි කියලා. ඒ වගේම පින්නතුනි තමන්ගේ හිතට සිතක් පහළ වෙනකොට ලෝභ සිතක්ද, ද්වේෂ සිතක්ද ආදී වශයෙන් හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. හිතට යම් යම් අරමුණු වෙනවා, කාමච්ඡන්ද ආදී නීවරණ එනවා, ඒ වගේම කුසල ධර්ම එනවා. ඒ ධර්මතා එනකොට හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. පින්නතුනි මේක තමයි පින්නතුනි ඇත්තටම අපි අපට සලකන ක්‍රමය. නියම විදියට අපේ සතුට ලබන ක්‍රමය මේක. මේකම සිහි කරන්න කරන්න පින්නතුනේ මුලින් අපට කෙනෙක් ගැන අමනාප වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යා වෙන්න පුළුවන්, යමකට දැඩි ආසා වෙන්න පුළුවන්, රාගයේ සිටිවිල වෙන්න පුළුවන්. මෙහෙම සිහියෙන් ඉන්න ඉන්න අර අකුසල පැත්තට යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන විතරක් නෙවෙයි පින්නතුනේ මේ මානසිකත්වය අපි ඉන්නකොට අපේ ජීවිතවල ප්‍රධාන වෙනසක් වෙනවා. මොකක්ද ඒ වෙනස? කතා කරලා ලබන සතුට ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපට සතුට තියෙන වැඩිපුර කතා කරපු ප්‍රමාණයට. දැන් ඉන්න මානසිකත්වයේ ලක්ෂණය තමයි වැඩිපුර කතා කරොත් තමයි සතුට තියෙන්නේ. මේකට හුරු වුණාට පස්සේ පින්නතුනේ සතුට තියෙන්නේ කොහොමද? කතා නොකරින ප්‍රමාණයට. මොකද මේ ගැන හිතන්න තමයි වැඩිපුර කාලයක් සකසා ගන්න මේ පැත්තෙන්. පින්නතුනේ මෙන්න මේක තමන්ටම තමන්ගේ සාර්ථකත්වය කරා යනවාද කියලා තමන්ට බලන්න තියෙන ලක්ෂණයක් මේක. තමන්ගේ භාෂාවෙහි තමන්ගේ කායික වෙනසක් වෙන්න කලින් දැන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ඊළඟට එන්නේ සම්මා වාචා. යහපත් දැක්ම ඇවිල්ලා යහපත් ආකල්ප ආපු ගමම වෙන්නේ වචනෙහි පැහැදිලි වෙනසක් වෙනවා. පින්නතුනේ මේ ධර්ම මාර්ගය කියන එක තමන්ටම ප්‍රතිඵල දකිමින් යන්න පුළුවන් දහමක්. මේක අනිත්‍යයෙන් සහතික පත්‍ර අපට අවශ්‍ය නැහැ. අනිත්‍යයෙන් කීර්ති ප්‍රශංසා ලබන දහමක් නෙමෙයි මේක. මේ දහම යන්න යන්න තමන්ටම තමන්ගේ රිසල්ට් එක පේනවා. සම්මා වාචයෙන් පස්සේ තමයි පින්නතුනේ සම්මා කම්මන්ත සම්මා ආජීව වෙන්නේ. යහපත් කර්මාන්ත යහපත් දිවිපැවැත්ම වෙන්න කලින් වෙනවා සම්මා වාචා කියන එක. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මේ හතරෙන් පින්නතුනේ ප්‍රබලම එකක් තමයි හිස් වචන කියන එක. අපට හිතෙන බොරු කියන එක, කේලම් කියන එක, පරුස වචන කියන එක බරපතල ඒවා කියලා නේනේ. ඒ තුනම වෙන්නේ පින්නතුනේ. බොරු කීම වන්නේ ලෝභ මූලිකව. ඒ වගේම කේලම් කීමයි රළු පරුස වචන කීමයි දෙකම වෙන්නේ ද්වේෂයෙන්. නමුත් පින්නතුනේ ඈ හිස් වචන කතා කරන්නේ මොකෙන්ද? මොන අකුසලෙන්ද? ඈ මොහෙන්. ඒක හොඳට මතක තියාගන්න. බොරු කියනවා නම් බොරු කියන්නේ ලෝභයෙන්. බොරුව කියන අකුසලයට මූලික අකුසල මූලය තමයි ලෝභය. ඒ වගේම රළු පරුස වචන කියනවා නම්, කේලම් කියනවා නම් ඒ දෙකට මුල් වන්නේ ද්වේෂය. හිස් වචන වලට මූලික වෙන්නේ මොකද්ද? මෝහය. මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ත්‍රිවිධ අකුසල මූල වලින් වඩාත්ම ප්‍රබල මොකද්ද? මෝහය. ඒක අමතක කරන්න එපා. ඔබ කොච්චර බුද්ධිමත්ද, ඔබ කොච්චර ප්‍රඥාවන්ත කෙනෙක්ද, ඔබගේ ළඟ කොච්චර මෝහය අඩුවේද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් කැඩපතක් කණ්ණාඩියක් තමයි මොකද්ද? තමන් කතා කරන වචන ටික. තමන් කතා කරන වචන නිසරු වචන නම් තමන් මෝඩ කෙනෙක්. තමන්ගේ අවිද්‍යාව වැඩි, මෝහය වැඩි. ඈ කොච්චර දැනුගත්කම් තියෙන පුළුවන්. ඈ බාහිර කට්ටිය වර්ණනා කරන්න පුළුවන්, සහතික පත්‍ර ලැබිලා තියෙන පුළුවන්. නමුත් ඒක නෙවෙයි. තමන්ට තමන් ගැන තමන්ට සතුටක් තියෙනට ඕන. තමන්ගේ මෝහය අඩු වෙන ප්‍රමාණයට තමයි පින්නතුනේ සතුට තීරණය වෙන්නේ. ඒක නිකන් කතා නොකර හිටියට හරියන්නේ නැහැ. කතා නොකර වෙන වෙන ඒව හිත හිත කියත් හරියන්නේ නැහැ. හරියට සම්මා ඥාණයෙන්, සම්මා දිට්ඨියෙන් මේක ඉන්නට ඕන. එහෙම ඉඳලා තමයි කතාව පාලනය කරන්න ඕන. පින්නතුනේ මේක ඊටාම ප්‍රබල වෙනසක් වෙනවා තමන්ගේ. තමන් සතිය දිනු වෙන සම්මාදිටිය දිනු වෙන තමන්ගේ ප්‍රබල වෙනසක්, තමන්ගේ භාෂාව වෙනසක් වෙනවා. හැබැයි එතෙන්දි පින්නතුනි අනිත්‍යය වැඩිපුර කතා කරන්නට දොස් කියන්නේ නැහැ, හිතින් බැනබැන ඉන්නේ. අහවලා මෙහෙමයි කිය කිය කතා නොකර අනිත්‍යය ගැන හිතින් බැනබැන හිටියත් හරියන්නේ නැහැ. එහෙම කරන්නත් එපා. තමන්ටම තමන් ගැන පින්නතුනි ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට තියෙන ප්‍රබල ලක්ෂණයක් තමයි තමන්ගේ ළඟ ගුණ යහපත්කම් ගැන තමන් හිතලා සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි. අනිත්‍යයේ අඩුපාඩුකම් වලදී සතුට වෙනවා. කොහොමද සතුට වෙන්නේ අනිත්‍යයේ අඩුපාඩුකම් වලදී? ඈ පින්නතුනි අපි හැම අරමුණකදීම අපේ සතුට වැඩි වෙන්න ඕනේ. ඒකයි ධර්ම මාර්ගය කියලා කියන්නේ. අපි ගැන අපි හිතනකොට අපේ චරිතය ගැන සතුට වෙන්න ඕන. අනිත්‍යයේ අඩුපාඩුවකදී කොහොමද සතුට වෙන්නේ? දැන් අනිත්‍යය අපිකම දැඩි ආසාවෙන් ඉන්න කෙනෙක්. අනිත්‍යයට බනින කෙනෙක්. එයා දැක්කම Tamanට ඇති වෙන්න ඕන අනේ මම මේ වගේ බනින්නේ නැහනේ අනිත්‍යයට. මට මේ වගේ ආසාවක් නැහනේ. මට මෙච්චර ලෝභකමක් නැහනේ කියලා අපේ පැත්ත Tamanගේ පැත්තට Taman හැරෙනවා. Taman අනේ ඒ ලාමක දේවල් Taman කරන්නේ නැහනේ. Taman කොච්චර දිනු කෙනෙක්ද? බලන්න මං කොච්චර හොඳද මං මේ මෝඩකම් ඉස්සර කරාට මං නම් දැන් කරන්නේ නැහනේ කියලා Tamanගේ ගැන Taman සතුටු වෙනවා. ඒ අතරියත් හදාගන්න පුළුවන් නම් කරුණාවෙන් කියලා දෙනවා. නිතරම පින්නතුනි මේකට බුදුදහමේ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. බුදුහාඳුර සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්නතුනි එදිනෙදා ජීවිතේ එන අත්දැකීම් වලදී හිතට දුක් පීඩා ඇති නොවන විදියට තමන් ඒ ගැන බලන විදිය. ඕනෑම ජීවිත අත්දැකීමක් හොඳ පැත්තට බලන්න පුළුවන්. දැන් බුදුහරයන් කාලේ හිටිය සමහර කාන්තාවන් හරියම ලස්සන කාන්තාවන් විවාහ ජීවිත සාර්ථකුනේ නැහැ. ඒ අය හිතුවා අනේක නැති වෙච්ච එකම හොඳයි කියලා සමහර අය මහන වුණා. සමහර අය දරුවෝ නැති වෙච්ච අය හිටිය කිසා ගෞතමී වගේ අය දරුවෝ මිය ගිහිපු අය. ඒ අය ඒ තුලින්ම ධර්ම මාර්ගයට ආවා. ඒ කිසිඳු දෙයක් පින්නතුනි අසුභවාදීව හිතන්නේ නැහැ. ඒ හැම දෙයක්ම හිතන්නේ අනේ මට මේ ධර්මයේ පැත්තට එන වාසියක් නේද කියලා ඒ පැත්තටම හිතන්නේ. පින්නතුනි මේකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අපට එන මිතුරන් අතරින් පින්නතුනි සතියත් එක්ක සම්මා සතිය සහ මේ යෝනිසෝ මනසිකාරය කියන මේ දෙක පින්නතුනි අමතක වෙනවා නම් කොහේ නැද ගිහිලා ලියලා තියන්න. පින්නතුනි මේ තරම් වටිනා දෙයක් අපේ ජීවිතේ තවත් නැහැ. ජීවිතේ න හැම අත්දැකීමක්ම හොඳ දෙයක් ලැබුණොත් ලැබිච්ච දේ ගැන සතුටු වෙනවා. ඒවා නොලැබුණොත් නොලැබිච්ච දේ පැත්තත් හොඳ හිතලා සතුටු වෙනවා. හැම දෙයකෙදිම පින්නතුනි තමන්ගේ හිත ආරක්ෂා වෙන විදිහට තමන් හිතනවා. පින්නතුනි මෙන්න මේ ගමන් මගේදී ප්‍රබලම දෙයක් තමයි මෛත්‍රී භාවනා කියන එක. ඒ මෛත්‍රී භාවනා වඩ වඩ පින්නතුනි අනිත් පැත්තෙන් අපි එක පැත්තකින් සමතේ දිනු කරන ගමන් ඒ හිත තැම්පත් වීමත් එක්කම තැම්පත් වන හිතට අපේ ප්‍රඥාව සම්බන්ධ කරගන්නවා. අනිත්‍යතාවය නුවණින් දකිනවා. මොකද්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? මොකද්ද බුදුදහමේ කියන අනිත්‍යතාවය? අනිත්‍යතාවය කියන්නේ පින්නතුනි අපි යම් අත්දැකීමක් ලබනවා නම් ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් විඳලා මේ අත්දැකීම මේ මොහොතෙහි ක්ෂණිකව හටගන්න අත්දැකීමක් මේක. දැන් මේ ශබ්දයක් හටගන්නවා නම් මේ ශබ්දය මුලදී තිබ්බද? නෑ මුලදී තිබ්බේ නෑ. මේ අවස්ථාවේදී හේතු ටිකෙන් මේ ශබ්දය ඇති වුණා. ඒ ශබ්දය ඇති වෙලා ඒ ශබ්දය අනාගතයට යනවද? ඒ ශබ්දය අනාගතයට යන්නේ නෑ. මේකට බුදුදහමෙන් කියන්නේ අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියලා. අතීතේ නොතිබී මෙතන හටගත්තා මේ හටගත්තු ටික හේතුඵල ටිකත් එක හටගත්ත මෙතන ඒක අනාගතයට යන්නේ නැහැ. හැබැයි අනාගත සිතුවිල්ලකට මේක බලපෑමක් වෙනවා. ශක්තියක් සපෙල තමයි මෙතන නවතින්නේ නිකම්ම නෙවෙයි. පින්නතුනි මේ ශබ්දය වගේම තමයි අපි ඇහැට දකින රූපය. මේ දකින රූපය දැකගම අපිට හිතෙන්නේ මේ කලින් දවස්සේ ආපු රූප ටික තමයි මේ පේන්නේ කියලා. නවතින අර ශබ්දයේ වගේමයි මේක මේ අලුතෙන්ම මේ අත්දැකීම මෙතන හටගත්තේ. ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසෙන් දැනෙන ගඳ සුවඳ හැම දෙයකම ස්වභාවය මේ මොහොතේ හේතු ටිකක් එක්ක මේ මොහොතේ හටගන්නවා, මේ මොහොතේම නිරුද්ධ වෙනවා. නවත් පිනුතුනි දුක හටගන්නේ කොහොමද? දුක හටගන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච අත්දැකීම අපි ඇති දෙයක් කියලා තාවමත් තියෙනමයි කියලා ඒක ස්ථිර වශයෙන් ගන්නවා. අතීත අත්දැකීමක් මතක් කරගත්තු ගමන් අපේ සිද්ධියට එහෙම යනවා. කවුරු හරි බැනපු දෙයක් නම් ඒ බැනපු කෙනා එහෙම මතක් වෙලා ඒ අත්දැකීම තුල අපි ජීවත් වෙනවා. අපිට සම්මා සතිය නැති නිසා අපි අත්දැකීමට ගිහිල්ලා ඒත් එක ජීවත් වෙනවා. ඒකෙන් තමයි දුක හටගන්නේ. ඒ නිසා හිත තැම්පත් කර කර මෙන්න මේ අනිත්‍යතාවයට හිත තියතිය මෙන්න මේක නුවණින් දකිනවා. දකින්න දකින්න පින්නතුනේ එක පැත්තකින් සතිමත් බව දිනු වෙනවා, අනිත් පැත්තෙන් ප්‍රඥාව සම්පජඤ්ඤය දිනු වෙනවා. මෙන්න මේ සති සහ සම්පජඤ්ඤය කියන මේ දෙකට බුදුදහමේ කියන ලස්සන උපමා දෙකක්. සම්මා සතියට කියනවා හරියට ගොයන් මිටක් එකට අල්ල ගන්නවා වගේ කියලා. දැන් විසිරලා තියෙන සිත ඒකට අල්ලගන්න එක තමයි සතිය කියලා කියන්නේ. ප්‍රඥාව කියන්නේ මොකක්ද? අනිත් අතින් දැහැ ගැත්තෙන් මේ ගොයන් ටික කපනවා වගේ වැඩක්. ප්‍රඥාවෙන් ගොයන් ටික කපනවා කියලා කියන්නේ නුවණින් අනිත්‍යතාවයෙන් මේක බලනවා. බලන්න බලන්න පිනතුනේ මේ කෙලෙස් හිතේ හටගන්න ස්වභාවය කෙලෙස් අඩු වෙනවා එන්නේ. අඩු වෙලා පිනතුනේ මේකේ ඉහළම දියුණුව කියන්නේ මොකද්ද? ඉහළම දියුණුව කියලා කියන්නේ පිනතුනේ සාමාන්‍ය ලෝකයේ සම්මා සතිය කියන්නේ මොකක් හෝ ඒක අරමුණකට හුඟක් වෙලා හිත තියාගන්න පුළුවන් නම් ලකෝ දියුණුවක් කියලා කියන සමහර භාවනා කරන අය. බුදුදහමේ පිනතුනේ ඒක ලකෝ දියුණුවක් කියලා කියන්නේ දවස් දෙකක් නෙවෙයි. මහා කල්ප 84000ක් මහා කල්ප 84000ක් කියන්නේ බුදුරු ලක්ෂ දෙකක් විතර පහළ යන කාලේ. මහා කල්ප 84000ක් ඒක අරමුණක හිත තියාගෙන හිටියන් කෙනෙකුගේ සාර්ථකත්වය කියලා බුදුදහමේ කියන්නේ නැහැ. බුදුදහමේ ලොකු සාර්ථකත්වය කියලා ඒක කියන්නේ නැහැ. බුදුදහමේ සාර්ථකත්වය කියලා කියන්නේ අන්න ඒ සමාධිගත වෙච්ච හිතින් මෙන්න මේ හේතුඵල ධහමේ අනිත්‍යතාවයේ දැක දැක කෙලෙස් සිඳින ස්වභාවය. අන්න ඒ දෙක තමයි එකතු කරලා තියෙන්නේ සතිය සහ සම්පජඤ්ඤය නැත්නම් සමද සහ විදර්ශනා කියන මේ දෙකෙන් කරන්නේ මේකයි බුදුදහම. මෙන්න මේ දෙක ඉගෙන ගත්තොත් තමයි පින්නතුණි අපි ලෝකේ වාසනාවන්තමයි බවටපත් වෙන්නේ. මේ දෙක අපේ ජීවිතේට හැකියතාක් සම්බන්ධ කරගත්තු ප්‍රමාණයට තමයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. මේ දෙකත් එක්ක දිනකට ජීවත් වෙන වාර ගන්න කාලය වේලාව වැඩි කරගත්තු ප්‍රමාණයට තමයි පින්නතුණි අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන්නේ. දැන් අපේ ජීවිතයේ යම් කිසි වටිනාකමක් තියෙනවා නම් අපි ලැබපු අධ්‍යාපනය අනුව, අපි පාවිච්චි කරන වාහනය අනුව, අපි පාවිච්චි අපට ලැබෙන මාසික වැටුප අනුව දැන් අපට ජීවිතයේ වටිනාකමක් තීරණය වෙලා තියෙනවා නම් පින්නතුනි මේ දහම අපේ ජීවිතේ එකතු කරගත්තොතින් ඒ දැන් අපේ තියෙන වටිනාකම පින්නතුනි 10000 ගුණයකින් වැඩි වෙනවා. 10000 ගුණයකින් වැඩි වෙලා අපි ওই ඉහෙළම තලයකට යනවා. ඒ විතරක් නෙවෙයි. දැන් අපේ තියෙන දියුණුව, දැන් අපේ තියෙන සාර්ථකත්වය, දැන් අපේ තියෙන සතුට පිනතුණි එන්න එන්නම අඩු වෙනවද වැඩි වෙනවද? දැන් අපේ සාමාන්‍ය තියෙන ලෞකික සාර්ථකත්වයේ දියුණුව සතුට පිනතුණි ටිකෙන් ටික අපි වයසට යෑමත් එක්ක අඩු වෙනවා. දුර්වල වීමත් එක්ක අඩු වෙනවා. නමුත් මේ බුදුදහමෙන් කියන මේ මානසික සතුට පිනතුනේ කවදාවත් අඩු වෙන්නේ නැහැ. මේ ශරීරයේ දුර්වල වෙනවට වඩා වේගෙන් මේ මානසික සතුට ඉහළම මට්ටමට යනවා. ශරීරය එක්ක තියෙන සතුට සාමාන්‍ය මට්ටමින් දිනු වෙනවා නම් මේක එකපාර පිනතුනේ ඊට වඩා ඉහළට දිනු වෙනවා. මේක තමයි බුදුදහමෙන් අප ලබන වාසිය. පිනතුනේ බුදුහාඳුරන්ගේ දහමක් තේරුම් ගත්තු කෙනෙකුට හැරෙන්නට ලෝකේ ඉහළම විද්‍යාඥයෙකුටවත් ඉහළම ධනවත් කෙනෙකුටවත් මේ වාසිය ලබා ගන්න බෑ. අපි විතරයි මේ වාසනාවන්ත බවට භාග්‍ය සම්පන්න වෙලා තියෙන්නේ. උපතෙන් බෞද්ධයන් විතරක් නෙවෙයි කවුරු හෝ කෙනෙක් මේ ධහම ඇහුවතින් නුවණින් අහලා ඒක නම් බෞද්ධයක් වෙන්න ඕනේ නෑ. ප්‍රඥාවෙන් නුවණින් මේ ධහම අහලා ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඒ හැම කෙනෙක්ම පිනතුනේ මේ දායාදය මේ වාසනාව ලබන්න යා උරුමක් හරි බවට පත් වෙනවා. එනිසා පින්නතුනි භාවනාවෙන් කරන්නේ මෙන්න මේක. මේ දේ දැකලා දැකලා පින්නතුනි බුදුදහමේ ඉහළම දක්ෂයා කියලා කියන කාටද? යමක් රූපයක් දකිනකොටම ඒ මොහොතේම මේ අත්දැකීම ලැබුණා කියලා එයා ඒ මොහොතේ වර්තමානයේ දකිනවා. කනෙන් ශබ්දයක් අහනකොටම දන්නව මේ මොහොතේ හටගත්තු ශබ්දයක් මේක කියලා අලුත්ම ශබ්දයක් විදිහට ඒක දකිනවා. හැබැයි ඒ ශබ්දෙට සම්බන්ධතාවය නොදකිනව නෙවෙයි ඒවත් මොනින් දකිමින් මෙයා ඉන්නේ. පින්නතුනේ ඔබ දන්නවද මේ බුදුසාමයේ හිටපු බුදුහාන්තරගේ ශ්‍රාවකයන්ගෙන් ප්‍රඥාවන්තම කෙනා හැටියට අපි සාමාන්‍යයෙන් සැලකන්නේ සරුවතාඳුරෝ. නමුත් මේ ශාසනයේ හිටිය ඉක්මනින්ම රහත් වෙච්ච කෙනා දන්නවද කවුද කියලා? කවුද? ඔව් බාහ්‍ය දාරුචීරිය. බාහ්‍ය දාරුචීරිය තමයි සියුම්ම ප්‍රඥාවන්ත මිච්ච කෙනා. බාහ්‍ය දාරුචීරිය ගැන බුදුහාමුදුරුවෝ කිව්වේ බාහ්‍ය මට එච්චරමව වෙහෙසටපත් කරේ නැහැ කියලා. ඉතාලම කෙටි වාක්‍ය දෙක තුනක පොඩි අනුශාසනාවක් විතරයි බාහ්‍ය දාරුචීරයට කලින්. එක පාරෙතෙන්ද එයා හිත පිටුවා ගත්තා. හැබැයි නිකන් නෙවෙයි ඒක කලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාර්යය උඩරිම හිත වඩලා තිබුණු කෙනෙක්. එයාට කිව්ව යමක් දැක්කනම් දැක්ක විතරයි කියලා හිතන්න. කියන්නේ දිට්ඨියේ දිට්ඨමත්තන් කියලා කියන්නේ සමහර කෙනෙකුට සමහර අය විස්තර කරන්නේ මේක දැක්කනම් දැක්ක විතර අමතක කරන්න කියලා. ඒක නෙවෙයි කියන්නේ. දකින දේ පින්නතුනි දැක්ක විතරයි කියලා කියන්නේ ඒ දකින දේ අහන දෙයට එකට තියලා බඳින්න එපා කියලා. දැන් මගෙන් හඬක් නිකුත් වෙනකොට දැන් මේ පින්නතුනි හිතන්නේ මේ හඬ නිකුත් වෙන මේ හාඳුරංගෙන් කියලා. මේ පේන රූපේ මේ හඬේ මෙතන වාඩි වෙලින කෙනාගෙන් මේ රූපේ මේ හඬ නිකුත් වෙන කියලා දැන් අපි හිතන්නේ. නමුත් වෙනතුනි මේ හඬ මගේ ශරීර ආශ්‍රිතව නිකුත් වුණාට මේ හඬ මට අයිති නැහැ. ඔබට පේන මේ පේන රූපය ඇහැට මෙහෙම පේනුනට ඒ රූපයට මේ ශබ්ද ටික අයිති නැහැ. දැන් මෙතන අපි ශබ්දයක් නැගුවොත් ඒ ශබ්දය මේ ලෑලට අයිතිද? ඒ ශබ්දය මේ කනට අයිතිද? නැහැ. මේ හේතු ටික ආශ්‍රයෙන් මේක නිකුත් වුණාට මේකට හඬ අයිති නැහැ. අපට පින්නතුනි කෙලෙස් හටගන්නේ රූපයක් දකිනකොට යාගේ හඬන්නේ කොත් ඔක්කොම ටික එක පුද්ගලයට බැඳලා තියලා අල්ල ගන්නවා. ඒකෙන් තමයි රාග ද්වේෂ හටගන්නේ. මෙන්න මේක වෙන් කළා ඉන්ද්‍රිය වලට අනුව වෙන වෙනම මේක ටික බෙදලා දකින නුවණක් ඇති කර ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අන්න ඒ ප්‍රඥාවට හිත තිබීම තමයි පින්නතුනි ඇසට දැක්කනම් ඒක ඇසට විතරයි දර්ශනය. කනට ඇහෙන ශබ්ද වෙන එක. දැන් අපි චිත්‍රපටියක් බලනකොට ඒකේ රූප ටික වෙනම ගිහිලා ශබ්දය දෙක එකට එකතු කළා තමයි පෙන්වන්නේ අපට. හඬ කවන්නේ පස්සේකට. ඒ දෙක මේකට එකතු කළා තමයි අපට චිත්‍රපටියක් විදිහට පෙන්වන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාවෙන් අපි ලස්සනට ඒ දෙක එකට ගලපලා අර බිත්ති යන පින්තූරේට රාගය ඇති කරගන්න, ද්වේෂය ඇති කරගන්න මෙහි පැත්තෙන්. පින්තුනේ මෙන්න මේ කෙලස් ටික වෙන් කළා හඳුනා ගන්න තමයි අපට විදර්ශනාව කියන එක තියෙන්නේ. ඒකට මූලික පදනම තමයි සමත භාවනාවෙන් ටිකෙන් ටික මේ විසිරලා තෙන හිතේ කාර්මොන්ට අපි ගන්නට ඕන. ඒකේ ආරම්භක භාවනාව තමයි පින්නතුනි මෛත්‍රී භාවනාව. ඒ වගේම ආනාපානසති භාවනාවත් ඉතාම වැදගත් භාවනාවක් විදිහට සැලකනවා. පින්නතුනි අපි ටික වේලාවක් දැන් භාවනාවක් මෙනෙහි කරමු. අපට හුරු පුරුදු භාවනාවක් ඇටියට අපි මෙත් සිත වඩමු. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. වාඩි වෙලා තමන්ට පහසු ඉරියව්වකින් අපි විනාඩි 10ක් විතර මෛත්‍රී භාවනා කරමු. හොඳයි. බින්නතුණිය වම් අත උඩින් දකුණු අත තියාගෙන මුලින්ම තමන් ඉන්න ඉරියව්ව ගැන තමන් කල්පනා කරලා බලන්න. තමන් දැන් වාඩි වෙලා ඉන්නේ කොහමද? තමන්ගේ අතපය තියෙන්නේ කොහමද? තමන්ගේ ශරීරයේ මොන ඉරියව්වෙන්ද තියෙන්නේ කියලා මොහොතක් හිතලා බලන්න. දැන් තමන්ට දැනෙන්නේ තමන්ගේ ආස්වාස ප්‍රාස්වාස විතරයි. තමන්ගේ මේ විසිරලා තියෙන හිත ගැන සැලකිලිමත් වෙමින් ඒ හිත නාසයේ කෙළවරට අපි දැන් තියා ගන්නවා. දැන් අපි ආනාපාන සතිය නෙවෙයි මෙනෙහි කරන්නේ. අපි මුලින්ම කරන්නේ මේ හිත එක අරමුණකට ගන්න එක. හිත නාසය ආශ්‍රිතව තියා ගනිමින් දැන් අපි මෙත් සිත වඩනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා. ශාන්ත සුවයට පත්වෙම්වා. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මහා මෙන්ම මට හිතවත් දෝද මැදහත් දෝද අහිතවත් දෝද සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ අවස්ථාවේදී අපි ටික වේලාවක් මේ මෛත්‍රී භාවනාවයි පුරුදු පුහුණු කළේ. පින්නතුනේ භාවනාව කියලා කියන්නේ එක අතකින් අපේ කුසලයේ දිනු වෙන අවස්ථාවක්, පින වර්ධනය වෙන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ තමයි කුසල ධර්මවල ආනිසංස අපට පැහැදිලිව දේශනා කළේ. එක අතකින් අපි අද මේ භුක්ති විඳින්නේ අතීතයේ කරපු මහා කුසලයේ ආනිසංසය. ඒ කුසල තමයි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඒ අතීත පුණ්‍යක්‍රියාවල ආනිසංස අපේ භුක්ති විඳින ගමන් තවදුරටත් කුසලයේ ශක්තිමත් කර ගැනීම තමයි එක පැත්තකින් භාවනාවෙන් කරන්නේ. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතුරින් පින්නතුනි භාවනාව තමයි වේගවත්ම විදියට කුසලයේ දිනු වෙන අවස්ථාව. දැන් දානයක් දෙන වෙලාවට ඒ මොහොතේ විතරයි ඒක අපිට කුසලයේ වෙන්නේ. සීලය රකින්න වෙලාවේදි විතරයි. නමුත් භාවනා කරන වෙලාවට පින්නතුනි එක දිගටම මානසිකත්වයේ දිනු වෙනවා. එක සුවිශේෂී අවස්ථාවක්. මොකද අපි දානීය දෙන වෙලාවේදී කටයුතු හුඟක් වැඩිපුර වෙලාවක් යෙදෙමින් හිටියත් අපේ හිත නොයේ කරමුණු කරා යන ඒ අතරේ. ඇතැමිට කවුරු හරි එක අමනාපිකුත් තියෙන මේ අතරේ මේ දානේ බෙදෙන ගමන් උනා. නමුත් භාවනා කියන එක එහෙම නැහැ. භාවනා කරද්දී එක දිගටම කුසල චේතනා පහළ වෙන්නේ. ඉතින් ඒකෙදි පින්නතුනේ හිත ශක්තිමත් වෙන ගතිය වැඩි. ඒකෙදි තමන් එකාතකින් තමන්ගේ මේ පැත්තේ කුසලයේ ශක්තිමත් වෙන අතරේ අනිත් පැත්තෙන් අතීත අකුසල කර්මවල විපාක එන තියෙනවා නම් ඒවත් හුඟා දුර්වල වෙනවා මේ කුසලයේ ශක්තිමත් වෙනකොට. අනිත් පැත්තෙන් හිත තමන්ට වෙන බාහිර අරමුණු වලින් වෙන තමන් අකමැති රූප ශබ්ද ආදී එද්දී තමන්ට ඒකෙන් දුක් පීඩා ඇති නොවන විදියට මනස හුරු කිරීම, මනස ශක්තිමත් කිරීමත් මේ පැත්තෙන් එනවා. ඒ නිසා භාවනාවෙන් වාසි දෙකක් අපට එනවා. එක පැත්තකින් පින කුසලයේ ශක්තිමත් වෙලා තමන්ගේ පහසුකම් ටික වැඩි වෙනවා, සතුට වැඩි වෙන දේවල් ටිකක් කරනවා. අනිත් පැත්තෙන් විදර්ශනා පැත්ත දිනු වෙනකොට බාහිරින් එන අරමුණු ටිකේ වෙන තමන්ට අමහිරි අත්දැකීම් ටිකෙන් වෙන දුක ඒ පැත්තෙන් පාලනය කරනවා. මේ දෙකම අවශ්‍ය වෙනවා පින්නතුනි. අපි බුදුදහම දන්නා හැටියට බුදුදහමේ භාවනා ප්‍රගුණ කරන හැටියට අපි මේ වාසි දෙකම ලබා ගන්නවා. පින්නතුනි අපි කොච්චර භාවනා කරමින් හිටියත් අපට අකුසල කර්ම ශක්තියෙන් එන්න පුළුවන්. ඒ වගේම අපිට පින්නතුනි ලෙඩ දුක් වෙනවා, ටිකෙන් ටික ශරීරය වයසට යනවා, අපේ ඥාති මිත්‍රාදීන් ටිකෙන් ටික අපේ වෙන්වල යනවා. ඒ දුක් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පින්නතුනි අපේ මේ පැත්තෙන් කුසලයේ ශක්තිමත් වෙනකොට, අනිත්‍ය මෙනෙහි කරනකොට අපට ඇතිවන ප්‍රධානම වාසිය තමයි එක පැත්තකින් බාහිර පරිසරය ලක්ෂණ කරගන්න ගමන් අනිත් පැත්තෙන් අපට දුක් පීඩා ඇති වෙන්න බාහිරින් කරන්න තියෙන බලපෑම් ටිකෙන් ටික අඩු වෙලා අපි නියම විදියට අපේ හිත සරණ ගිය කෙනම් බවට පත් වෙනවා. දැන් බුදුහාමුදුරු පරිණාන සූත්‍රයේ මේකයි දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණා නාඤ්ඤ සරණා කියලා. ඔබ ඔබටම තමන්ගේ සිතටම පහනක් වන්න, දිවයිනක් වෙන්න කියලා. නාඤ්ඤ සරණා බාහිර කිසිම පිළිසරණක් අපට නැහැ. අපට කියලා දරුවෝ හිටියත්, ඥාතීන් තියුණත්, අධ්‍යාපන නැති වුණත්, ඒ කිසිම දෙයකින් අපට නියම සැනසීම ලබා දෙන්න බෑ. වැඩ දෙයක් තබා පිනොතන අපේ ශරීරයෙන්වත් අපට නියම පිළිසරණක් ලැබෙන්නේ නැහැ. අපි කොච්චර ශරීරයට සැලකුවත්, කොයිතරම් අපි ශරීරයට උදව් කරා, අපේ ශරීරය මහලු වෙනකොට ඒකෙන් වළක්වන්න අපට බෑ. අපේ ශරීරය මරණයටපත් වෙද්දී මරණය නිදහස් වෙන අපට පුළුවන් කමක් නැහැ අපේ ශරීරය කියලා. ඒ නිසා අපි මෙච්චර උදව් කළා, මෙච්චර රැක බලාගත්තු ශරීරයත් අපට අහිමි වෙනවා. ඒ ශරීරයවත් අපට නියම පිළිසරණක් වෙන්නේ නැහැ. නමුත් පින්නොත්නි අපි හදාගන්න හිත, අපේ මනස තමයි අපේ සැබෑ පිළිසරණ වන්නේ. අපේ දරුවටවත් පින්නොත්නි අපි අන්තිම කාලේ දරුවෝ කොච්චර වෛද්‍යවරු වුණත්, උගත් අය වුණත් දරුවන්ටවත් පුළුවන් කමක් නැහැ අපට පිළිසරණක් වෙන්න. අපි තනි වෙන අවස්ථාවක් වෙනවා. අන්තිම මොහොත විතරක් නෙවෙයි පින්නොත්නි, අනිත් හැම මොහොතකමත් අපි තනියම තමයි ඉන්නේ. දරුවෝ ටික වෙනම ලෝකෙකින් අපි මෙහෙ ඉන්නේ. පින්නොත්නි අපට සැබෑ පිළිසරණ තියෙන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරගෙන හිතේ කුසලයේ දිනු කරගත්තු ප්‍රමාණයට. එනිසා පින්නොත්නි ඒකේ ආරම්භක භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මුලින් තමන්ට මෛත්‍රී වඩලා, ලෝක සත්‍යන මෛත්‍රී වඩලා, ඒක දිසානුව වඩන්න පුළුවන්, එක එක සත්ව කණ්ඩායමනුව වඩන්න පුළුවන්, පෙනෙන නොපෙනෙන හැටි වඩන්න පුළුවන්. එහෙම වඩලා වඩලා හිත දිනු කරලා මෛත්‍රී භානෙන් අපි ඉහළට එනකොට අපි එක පුද්ගලෙක් විතරක් අරමුණු කරගෙන හිතේ සමතේ ශක්තිමත් කරද්දී එක පුද්ගලෙක් විතරක් අපි අරමුණු කරනවා. ජීවත් වෙන ඒ වගේම සමාන ලිංගික මට්ටමේ කෙනෙක් තමයි අපි අපි හිතවත් ගෞරව කරන කෙනෙක් අරමුණු කරගෙන එයාට අපි ඉහළම විදියට මනස පිහිටුවලා ඒක ඉහළම සමතේ ඉහළටම දිනු වෙන විදියට අපි දිනු කිරීමක් ගැන, හිත දිනු කිරීමක් ගැන මෛත්‍රී භානෙන් සඳහන් වෙනවා. නමුත් ආරම්භක පියවරදී අපේ හිතේ පුද්ගලයන් ගැන තියෙන අමනාපය දුරු වෙන විදියට අපේ හිත පිහිටුවා ගන්නවා, හිතේ මෛත්‍රිය අපි දිනු කරනවා. ඒකෙන් අපට වාසි ගානක් වෙනවා. එක අතකින් හිතේ කලබල ගතිය අඩු වෙනවා, පුද්ගලොත් එක්ක ගැටෙන ගතිය අඩු වෙනවා, දෝෂාරෝපණය කරන විවේචන කරන ගතිය අඩු වෙනවා. එන්නේ නැම එදිනදා ජීවිතේම අපට මේ සාන්දෘෂ්ටික ධර්මයේ ප්‍රතිඵල පේන ගන්නවා. අපි අනිත්‍යක අඩුපාඩුවක දිවසන ගතිය, අනිත්‍යයක අඩුපාඩුවකදී සමාදෙන ගතිය එන්නේ නම් වැඩි වෙනවා අපේ. පින්නතුනේ මේ විදිහට අපි ධර්මයෙන් ප්‍රතිඵල ගන්න උත්සාහ කරමු. ඒ නිසා අද අප සාකච්ඡා කළේ භාවනාවේ මූලික කරුණු ටිකක් ගැන. ඒ භාවනාවේ ඉහළම මට්ටම හැටියට සලකන විදර්ශනා භාවනාව, අනිත්‍ය ඇතිවීම නැතිවීම නොනින් දකින්න. ඒක දකින්න නම් පින්නතුනේ ඊට පල්ලෙහා මට්ටමේදී සමතේ දිනු කරන්නට ඕන, හිත තැම්පත් කරගන්නට ඕන. හිත තැම්පත් කරගන්න නම් තමන් සිල්වත් වෙන්නට ඕන, කය වචනය සංවර කරගන්නට ඕන. ඒක වෙන්නේ පින්නතුනේ අපි ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළ ප්‍රමාණයට. ඒ සද්ධර්ම ශ්‍රවණය කළා ඒ ධහමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපට පින්නතුනේ අපේ ළඟ සත්පුරුෂ ගුණ ධම් ටිකක් තියෙනට ඕන. මෞපියන්ට වැඩිහිටියන සලකන ගතිය, කළගුණ සැලකීම, දන් දීම, පරිත්‍යාගශීලීත්වය, අනිත්‍ය වෙනුවෙන් කැපවීමක් කරන්න පුළුවන් ගතිය, මෙන්න මේ ලක්ෂණ, මූලික ලක්ෂණ හැටියට මේව තමන්ගේ ළඟ හැකියතාක් වර්ධනය වෙන්නට ඕන. විශේෂයෙන් දානය කියන එක, පරිත්‍යාගශීලීත්වය යම අත්හරිනට තමන් සෝදානම් මට්ටමින් නිතර ඉන්නට ඕන. පරිත්‍යාගශීලීත්වය තමයි පින්නතුනේ දානය තමයි අනිත් හැම කුසලයකටම මූලික පදනම බවට පත් වෙන්නේ. ලොකු ධනයක් දන් දීම විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් තමන්ගේ කාලය කැප කරලා, දැන් ඔබ මේ කාලය කැප කරලා එන එකත් මේකත් දානයක්. බොහෝ දෙනාට මේ පැය ගන්න වෙන් කරන්නවත් බෑනේ නේ. පින්නතුනේ මේ හැකියාව අපිට තියෙන්නට ඕන මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න. නැත්තම් පොඩි දෙයකට විතරක් අපි ආසා කරුවොත් මහා දෙයක් ලැබෙන්න තියෙන දෙයක් අපට අහිමි වෙනවා. අපට වටිනාම දේ ධර්මයේ පින්නතුනේ. මේ ධර්මයේ ළඟදී අනිත් පොඩි පොඩි කැපවීම ටිකක් අපිට කරන්න වෙනවා. ඒ සුළු කැපවීමක් හරි නොකරොත් පින්නතුනේ මේ වටිනා ධහම අපට ලැබෙන්නේ නැහැ. සමහර අය පින්නතුනේ මේ ධහමේ වටිනාකම තේරුම් ගත්තොත් එයා පරිත්‍යාග කරන්න පුළුවන් හැමදේම පරිත්‍යාග කරනවා. දැන් මේ දවස්වල එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඕස්ට්‍රේලියාවේ බහනා පන්තියක් කරන දවස් 8ක ඒ බහනා පන්තියට සමහර අය මෙහි ඉඳන් ඕස්ට්‍රේලියාවට ගියා. නිවාඩු දාගෙන පින්නතුනේ අපට ධර්මය ගැන ධර්මයේ ප්‍රතිඵල අපි දකිනවා නම් ධර්මයේ තමයි පින්නතුනේ ලෝකේ ඉක්මනටම ප්‍රතිඵල දකින්න පුළුවන් දේ. අනිත් හැම දෙයකටම කාලයක් ගත වෙනවා. උපාධියක් ගන්න අවුරුදු 15ක් ඉස්සක් අපි ඉගෙන ගන්න වෙනවා අපට. පින්නතුනේ හැම දෙයකටම කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වෙලා තමයි ප්‍රතිඵල ලබන්නේ. නමුත් ඒ දේවල් අතුරින් ධර්මයේ තමයි ප්‍රතිඵල ලබන්නට ඉක්මනටම රැකලා ඉක්මනටම පිළිපැදලා ප්‍රතිඵල ලබන්න පුළුවන් දේවල් අතරින් ප්‍රධානම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒකට තමයි ධර්මයේ සාන්දෘෂ්ටික ගුණය කියලා කියන්නේ. සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා ගුණ දෙකක් මේ ධර්මයේ තියෙනවා. ඒ නිසා ඒකේ ආරම්භක පියවරක් තමයි මෛත්‍රී භාවනා. ඒ නිසා ටිකෙන් ටික අපි අපේ හිත දියුණු කරන විදිය භාවනා කියදෙමු. ඉතින් ඒ සඳහා කටයුතු කරන ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ පින්තුනේ ගැටළු මොන හරි තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. අනේ පින්තුනේ එහෙනම් අපි නතර කරමු. සායනහසේ දැන් දානය සූදානම් කරනවා. හොඳයි පින්තුනේ, මේ ඇත්තන් අද මේ වෙසක් පොහොය පොහොය දින සමරන අවස්ථාව. වෙසක් පොහොය කියන්නේ පින්තුනේ මේ පින්තුන් දන්නවා ඉතින් අපිට තියෙන වටිනාම පොහොය දවස. අපි ගොඩාක් කාලේ වෙසක් පොහොය එනකම් බලාගෙන ඉන්නවනේ. හුඟා කලින්දා වෙසක් කුඩු හදනවා, ඒකට සූදානම් වෙනවා නේද? නමුත් මෙහි ආවම ඉතින් ඒව අපට හුඟා කාර්යබහුල ජීවිතය අමාරු වෙනවා. නමුත් පින්තුනේ අපි වෙනදටත් වඩා ධර්මය අහන අය හැටියට වෙසක් කාලේදී අපේ ධර්මයේ පිළිවඳව තියෙන ප්‍රබෝධය අපි වැඩි දියුණු කරගන්නට ඕන. ඉතින් බුදුහාඳුරෝ කියන්නේ පින්තුනේ මේ ලෝකේ පහළ වෙච්ච වටිනාම ශාස්ත්‍රවරේ, වටිනාම පුද්ගලයේ, උන්වහන්සේගේ වටිනා දර්ශනේ දැන් ලෝකේ බොහෝ දෙනෙක් පිළිපදින්න උත්සාහ කරන කාලයක්. බොහෝ දෙනෙක් මේ ධර්ම ඉගෙන ගන්න උත්සාහ කරන කාලයක්. ඇතැම් විට උපතින් බෞද්ධයන් වෙච්ච අපි හිතනිනවා අපි හුඟක් ධර්මය දන්නවා කියලා. ඒ නිසා අපි ඇතැම් විට අපට මාන්නයක් ඇති වෙන අමුතුවෙන් ධර්ම ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා. නමුත් පින්තුනේ අබෞද්ධ අය අපට වඩා කාලයක් කැප කළ මේ ධර්ම අහනවා. ඒක අමතක කරන්න එපා. ඇතැම් විට උපතින් බෞද්ධයන් වෙච්ච අයට වඩා උපතින් බෞද්ධ නොවෙච්ච අය ධර්මයේ ඉතාම ගැඹුරු වැදගත්ම කාරණා අධ්‍යයනය කරනවා. වැදගත්ම කාරණා ප්‍රායෝගිකව කරන අය. පින්තුනේ අපිත් මේ ධර්ම ලබාගෙන තියෙන අතීතයේ මහා පින කනිසංශයක් විදිහට පින්තුනේ ඒක අමතක කරන්න එපා. මේක නිකන් ලැබිච්ච දෙයක් නෙවෙයි. ඒ ලැබිච්ච දේ උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. මේ ජීවිතේ අපට අහිමි වෙන කලින් ධර්මයේ වඩන්න පුළුවන් උපරිම දේවල් ටික වඩන්න. ඒ විතරක් නෙවෙයි, අපි ළඟම ඥාතීන්ට අපි හුඟාක්ම ආදරය කරන, හුඟාක්ම ගරු කරන අය ඉන්නවනම් ඒ අයටත් මේ ධර්ම දෙන්න බලන්න. අපි ළඟම කෙනෙක් මිය ගියපු අවස්ථාවේදී, අපි ඊටාම කැමති කෙනෙක් මිය ගියපු අවස්ථාවේදී, ඒ මිය ගියපු කෙනා ජීවිතවල හිටිය කාලයට වඩා හොඳ තැනකට ඉපදෙන්න පුළුවන් මට්ටමට ඒ අයට උදව්වක් කරන්න. අපි ළඟම කෙනෙක් මිය ගියපු අවස්ථාවේදී මරගෙදරට සහභාගී වෙලිනකොට ඒ කෙනාගේ ජීවිතයට පින්නතුනේ පරලෝ ජීවිතයට අපේ උපකාරයෙන් යම්කිසි යහපතක් වුණා කියලා අපට දකින්න පුළුවන් නම් පින්නතුනේ ඒ කෙනාට අපි කැම ටිකක් දුන්නා, ඒ කෙනත් එක්ක අපි සාදයකට පාටියකට ගියා කියන වගේ සතුටක් නේ අපට ඇති වෙන්නේ. කෙනෙක්ගේ මලමිනියක් දකිනකොට ඒ මිය ගිහපු කෙනා මාත් එක්ක කරපු පින්කමක ආනිසංසයෙන් ඒක නා දැන් දිව්‍ය ලෝකයක ඉන්නවා, තවත් හොඳ තැනක මනුස්ස ලෝකේ තැනක දැන් ඉපදෙන සූදානම් ඉන්නවා කියලා දැක්කොතින් තමන් හිතේ කොච්චර සතුටක් දෙන්නේ. සමහර අය මල ගෙදර ගිහිල්ලා මෙයා මාත් එක මෙහෙම හිටිය කෙනෙක් කියකි අතීත ගැන කියද්දී ඔබ කතා නොකරත් ඔබට ඒ ගැන හිතනකොට, ඔබගෙන් වෙච්ච ඒ මිය ගියපු කෙනාට වෙච්ච සේවය ගැන හිතනකොට කොච්චර සතුටක්ද මනසට. යහළුවන්ට විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන් අම්මා තාත්තා ඉන්නවනම්, සහෝදර සහෝදරයන් ඉන්නවනම්, දරුවෝ ඉන්නවනම් ඒ අයටත් මේ දහම දෙන්න, ඒ අයට කන්න බොන්න දෙන එක උගන්නන එක විතරක් නෙවෙයි, ඒ අය හැමදාම ජීවත් වෙන අය නෙවෙයි, ඒ අය මරණයටපත් වෙන අය, මරණයටපත් වෙලා අය පල්ලෙහාට යන විදියට ඉන්නවනම් ඒ අය කොහොම හරි ක්‍රමයකින් දන් දෙන්න අකමැති කෙනෙන්න ඔබ කරන දම්පින් අංගට සහභාගී කරගන්න, සීල වැඩසටහන් වලට සහභාගී කරගන්න, බාහන වලට යන සහභාගී කරගන්න, කොහොම හරි එයාගේ මනස දියුණු කරන විදියට එයාට උදව්වක් කරන්න. ඒක පින්නතුනේ මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 50ක 60කට කරන උදව්වක් විතරක් නෙවෙයි. ඇතැම් විට ඒ ඔබ කරපු පින්කම් වලට ඒක නා සහභාගී කරවීමෙන් ලබන ආනිසංසය ඇතැම් විට ආත්මව 10කට 25කට 100කට එයාට සුගතියට යන්නේ උපකාරයක් වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔබ ඔබගේ ළඟම ඥාතින්ට කැමති නම්, ඔබගේ ඊටාම හිතවත් මිතුරන්ට කැමති නම් ඒ අයටත් මේ ධර්මය කියලා දෙන්න, ඒ අයට ශ්‍රද්ධාව ඇති කරවන්න, ඒ අයට දන් දෙන අවස්ථාව සලසන්න, ඒ අයගේ පරිත්‍යාග සීලය බඩපත් කරන්න කියලා. ඒ නිසා පින්තුනේ අපිත් ධර්මයෙන් සැනසෙන ගමන් අපේ යහළු මිත්‍රාදීන් ඥාතීන් අපේ දරුවන් මව්දෙමාපියනොත් මේ ධර්මය යොමු කරන්න අපි උත්සාහවන්තව කටයුතු කරමු. එසේ කිරීමට ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත්නේ උතුම් පින් කමයන් සංසෙන් අපනමින් මියගේ ඥාති හොද මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත්නේ උතුම් පුණ්‍ය ධර්මයන් පින් කැමැති ලෝකේ ආරක්ෂා කරන සියලු දේවරුද මේ පින් අනුමෝදන්ව ඒ දෙවියන්ගේ දැහැමි රැකවරණ ආරක්ෂාව ඔබටත් ඔබගේ මව්දෙමාපියන් දරුවන් ඇතුළු හැම දෙනාටම සලසා දෙත්වා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දිනාටමත් මේ රැස් කරගත් උතුම් පින්කම යන සංස්යෙන් මෙලොව වශයෙන් පිනුතුන්ගේ අධ්‍යාපන කටයුතු වෘත්තීය කටයුතු සාර්ථක වේවා, දරුවන්ගේ කටයුතු සඵල වේවා, ඥාති මිත්‍රාදීන්ගේ නිදුක් නිරෝගී සම්පතිය දිගාසිරි සම්පත් සැලසේවා. ඔබ හැම දිනාටමත් සතුටෙන් සැනසීමෙන් වඩ වඩාත්ම සුවදායී ජීවිතයක් ගත කරන්නට මේ පින්කමත් අප හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.